දෙදහස් දාසේ වසරේ හතරවෙනි මාසේ තුන්වෙනිදා භාවනා වැඩසටහන. ප්‍රතිප්‍රසවය හෙවත් ප්‍රතික්‍රියාවලිය මේ දේ තමයි ලෝකේ භාවනාවන් වල ගොඩාක් දක්නට ලැබෙන ප්‍රධාන ක්‍රියාදාම. ලෝකේ දිත්වයක් සෑම විටම පවතිනවා. එකාන්තයක් දුරු කිරීම සඳහා තවත් අන්තයක්, ඊට අදාළ වූ ප්‍රතික්‍රියාවලිය අනුගමනය කරන එකට කියනවා ප්‍රතිප්‍රසවය කියලා. එවන් වූ යුගයක්, එවන් වූ දහමක් ලෝකෙ පවතින්දී ලෝතුරා බුදුරජාණන් වහන්සේ සොයා ගන්නවා මධ්‍යම ප්‍රතිපදාව කියන එක. ප්‍රතික්‍රියාවලිය නෙමෙයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියන වචනයෙන් ලෝකෙ බිහි වෙන්න හේතුව සෑම විටම අන්තවල ලෝකය පැවතුණු නිසා. නමුත් බෞද්ධයන් මේක හරියට තේරුම් ගත්තේ නැති නිසා මේ මධ්‍යම ප්‍රතිපදාව කියන වචනය තියෙනවා, නමුත් අන්තයක වැඩ කරන්න දෘෂ්ටිගත වෙන්න භාවනා කරන්න පුරුදු වුණා. ඒක දුර්වල කමක්. ඒ නිසා අපි සැබවින්ම මධ්‍යම ප්‍රතිපදාව සාගන්න ඕනේ. අන්ත දෙක එළඹගෙන සිටියේදී පවතින මධ්‍ය ප්‍රතිපදාවක් තියෙනවා. අන්ත දෙකක් අතහැරියාට පසුව පවතින මධ්‍යම ප්‍රතිපදාවක් තියෙනවා. දැන් ඔබ හොඳට තේරුම් කරගන්න, අන්ත දෙක එළඹ සිටින්නාට තියෙන මධ්‍ය ප්‍රතිපදාවක් තියෙනවා. අන්ත දෙක එළඹගෙන සිටින කෙනා මධ්‍යයක් කියලා දෙයක් තෝරනවා. ඒක තමයි මේ ලෝකීය ඥානයකින් යුක්ත මනුෂ්‍ය වර්ගයාගේ මධ්‍යම ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව ආරම්භ වෙන්නේ අන්ත දෙකක් අතහැරීමෙන්. දැන් පැහැදිලිනේ, අන්ත දෙකක එළඹගත් කෙනාටත් මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා. අන්ත දෙකක් අතහැරීමට පසුව ඇති වෙන මධ්‍යම ප්‍රතිපදාවකුත් තියෙනවා. මේ වෙනකොට ලෝකය අරගෙන තියෙන්නේ අන්ත දෙකක් අතහැරීමෙන් ලබන මධ්‍යම ප්‍රතිපදාව නොවේ, අන්ත දෙකකම එළඹ ගත්තට පස්සේ එයා හදාගන්න මධ්‍යම ප්‍රතිපදාව. නමුත් බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව අන්ත දෙකක් එළඹගෙන අල්ලගෙන තියෙන මධ්‍යම ප්‍රතිපදාවද, අන්ත දෙකක් අතහැරපු මධ්‍යම ප්‍රතිපදාවද? අන්ත දෙක අතහැරපු මධ්‍යම ප්‍රතිපදාව. දැන් බලන්න, ඒ තුලින්ම ඔබට ධම්මග අවදි කරගන්න කඩුල්ල දොරටුව ගේට්ටුව එතනින් විවර කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා. මේ අන්ත දෙකකින් තොර වූ මධ්‍යම ප්‍රතිපදාව මේක හරියට තෝරගන්න බැරුව ලොකු ව්‍යාකූලත්වයක් සමාජය තුළ, දේශකයන් තුළ, බුදුදහම තුළ පවතිනවා. එනිසා මේක තේරුම් ගත්තොත් ඔබට ඒක මණිකක් වගේ, කූ රත්නයක් වගේ ඔබේ අධ්‍යාත්මය තුළ බබළු ආවි අන්ත දෙකකින් යුක්ත මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මේක. අන්ත දෙකකින් තොර වූ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මේකයි කියලා ඔබට වැටහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔබට ඒ තුලින් ඔබ නිවන් මඟ තෝරගන්න හැකියාව තියෙනවා. ඔබේ මනස, ඔබේ ඥානය, ගුණය, ධර්මය පිහිටවන්න ඕනේ. මේ අන්ත දෙකකින් තොර වූ මන්දිර ප්‍රතිපදාව. ඔබට ඕනෑම දෙයක් ග්‍රහණය වන්නේ ඔබ ඒ පිළිබඳව දක්වන සංකල්පය හා ප්‍රතිචාරය අනුවයි. ඕනෑම දෙයක් ඔබට ග්‍රහණය වන්නේ ඔබ ඒ දෙහි කෙරෙහි දක්වන සංකල්පය හා ප්‍රතිචාරය අනුවයි. ඒක සරලව ඔබට හඳුනා ගන්න පුළුවන් ඔබ මිනිසුන් හඳුනා ගන්න ක්‍රමවේදය. විවිධ මිනිසුන් විවිධ ආකාරයෙන් දකින ඒ විෂමතාවය තුළ ඔබට තේරෙනවා ඔබ ඒ මිනිසා ග්‍රහණය කළ ආකාරයටයි ඔබට පේන්නේ. ඒක තමා විසින් ඇති කරගත්ත ග්‍රහණය, එහෙම නැත්නම් අන් අය විසින් අපිට එළඹවපු ග්‍රහණය, පොළඹවපු ග්‍රහණය. දැන් ගොඩාක් ආගම් අධහන අය කරන්නේ අර පූජකයා විසින් පොළඹවපු ආකාරයට ලෝකය දිහා බලන්න පුරුදු වීම. එතකොට අප විසින් එළඹ ගන්න ආකාරයත් අන් අය විසින් අපිව පොළඹවන ලද ආකාරයත් කියන ආකාර දෙක අපි භාවිතා කරනවා දෙයක් යමක් හඳුනා ගැනීමට, එහෙම නැත්නම් ග්‍රහණය කර ගැනීමට. ධාමේ වචන තියෙන්නේ අත්වාදය පරවාදය. ධාමේ වචනේ අත්වාදය සහ පරවාදය. එබැවින් කිසි විටක තමාගේ දැක්ම අවදි වෙන්නේ නැහැ. තමාගේ සැබෑ ස්වභාවික දැක්ම අවදි වෙලා නැහැ මේ අත්වාදය හා පරවාදය නිසා. තමාගේ වාදය හෙවත් තමන්ගේ ස්වභාවික දැක්ම අවදි කරගන්න පුළුවන් තමන්ගේ කියන අත්වාදය සහ පරවාදයෙන් තොර වීම තුළ. එහෙම නැත්නම් ද්විත්වයෙන් නිදහස් වීම තුළ, අන්තයෙන් නිදහස් වීම තුළ, මධ්‍යෙහි අන්ත දෙක අතහැර මධ්‍යෙහි පිහිටීම තුළ. පොදු ස්වභාව ධර්මයට අන්තයක් නැහැ පිළිතුරු. සෑම දෙයක් පවතින්නේ හරිම අකාලික ස්වභාවයකින්. ගහ කුල, ඇල දොල, ගංගා, වලා කුළු, මහා පෘථුවිය, විශ්වය පවතින්නේ අකාලික ස්වභාවයකින්. ඒ අකාලික ධර්මතාවලට කාලය ලබා දුන්නේ කවුද? එන්න මේ සංසාරික ගත විඥානය. ඒ සාංශාරිකගත විඥාණය මේ ස්වභාව ධර්මයේ යම් කීපයක් එකතු කරලා අරගෙන පුජ්‍යල කණුවක් හදාගත්තා. ඒ කණුවේ ඉඳලා හැම තැනටම මිනුම් දණ්ඩා දික් කරලා කාලය හදනවා. ඔබ සිටින තැන ඉඳලා මේ ඉදිරිපිට තියෙන බිත්තියට දුර කොච්චරද කියලා ඇසුවෝ. එහෙමත් නැත්නම් මේ බිත්තියට කොච්චර දුර තියෙනවද කියලා ඇසුවොත් ඔබ ගන්නේ ඔබ මම කියන කෙනාව ගන්නවා. එක කණුවක් හැටියට, අනිත් කණුව හැටියට මේ තියෙන කොන්ක්‍රීට් කණුව ගන්නවා. ඊළඟට ඒ අතර හැදෙනවා මොකද්ද හැදෙන්නේ? දුරක් හැදෙනවා. ඒ අතර දුරක් තියෙනවා. ඔබ කණුවක් හැටියට පෙනී සිටින හැම තැනම දුරක් හැදෙනවා. ඉතින් මගින් ධර්මය අහපු ස්වාමීන් වහන්සේ කෙනෙක් කියේ මම බොහොම අමාරුවෙන් ගිහිල්ලා මහන්සියට මේ කර්ම පැහැදිලි කර අවබෝධ කෙරෙව්වා. ඒ හාමුදුරන් වහන්සේගෙන් මම අවසාන පරීක්ෂණ කාලයේදී මම අපූර්ව ප්‍රශ්නයක් ඇසුවා. ඒ ආරණ්‍ය තිබුණා ලොකු ගල් තලාවක්. ඒ ගල් තලාව මුදුරට ගියාම අහස හොඳට දිස්සෙනවා. මේ අහසේ තියෙන අර තරුවක් වෙන්නල මම අහුවා, ඔබ වහන්සේ ඉන්න තැන ඉඳලා අර තරුවට කොච්චර දුරද කියලා. සාමාන්‍යයෙන් තාරකා විද්‍යාඥයෙක්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් නේද? මං කව හරියට කියන්න ඕන ඒක දශමයක් අඩු වෙන්නේ නැති වෙන්න. ඒක අඩියක් අඩු වෙන්නේ නැති වෙන්න හරියටම දුර කියන්න ඕන. උන්වහන්සේ දුර කිව්වා හරියටම. මොකක්ද දන්නවද දුන්න උත්තරේ? උන්වහන්සේ කියනවා අර තාරකාවට අඩියක්වත් දුර නෑ කියලා. දශමයක්වත් අඩියක්වත් දුරක් නෑ කිව්වා. දැන් මේක සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට මේක තේරෙනවද වැටහෙනවද? හිතෙන්ට පරිවර්තනය වෙන්න එච්චර ඥානයක් ගුණයක් වර්ධනය කරන්න මොන තරම් බලයක් ඕනද? අඩියක්වත් දුර නෑ කියලා මං අහුව එහෙම වෙන්නේ කොහොමද? නෑ අඩියක්වත් දුර නෑ. ඒ මමයි ඒ තාරකාවයි අතර දුරක් නෑ කියලා. එවනම් මේ ලෝකේ හැම විටම අපිට ප්‍රශ්න ඇති වෙන්නේ මෙන්න මේ දුර හදා ගැනීම තුල. ඒ දුර හදාගත්තාම මේ දුර අපි ගමන් කරන්න ඕන. ඒක තමයි අපි අභියෝග කියලා ගන්නෙ. කිසිදු දෙයකට දුරක් නැති මිනිස්සෙක්වත් ඒ කියන්නේ ඔබ අකාලිකව මනින්නේ නැතුව ලෝකේ ජීවත් වෙන කෙනෙක්. ඔබේ හිස මත තිබෙන්නේ මිනුම් දඬු රාශියක්. ඒ වගේම මිනුම් ගොනු රාශියක්. කාලය ගෙවා දමන, කාලය භුක්ති විඳින, නිරන්තරයෙන්ම ලෝකය මනමින් ජීවත් වෙන නිසා කාලේ ජීවිතය කරගත්ත, කාලය අනුභව කරන පිරිසට කියනවා කාලකන්‍ය කියලා. කාලය කන කාලකන්‍ය. කොර මේ මිනුම් දඬු විසි කරපු තාරකාවත් අතරත් තම අතරයි තාරකාවකට ඇති දුරක් නැති වග තේරුම් ගත්තහම යා මිනුම් දඬු මිනුම් ගොනු අතහැරලා වාසය කරන අකාලික. මගේ හිත, මගේ මොළය, මගේ ශරීරය, මගේ ඇස, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය, මගේ කියන කුමන හෝ සංඥාවක් හෝ අරමුණක් හෝ ඉන්ද්‍රියක් හෝ නැතිව වාසය කරනවා. හැබැයි ඉන්ද්‍රියන් භාවිතා කරනවා කොයි වගේද? ප්‍රයිවට් බස්, ප්‍රයිවට් නෙමෙයි පොදු පොදු ප්‍රවාහන සේවාවේ බස් එකක යනවා වාගේ. ඔබට ගමන පිළිබඳව අවධානයක් මිස බස් එක ගැන අවධානයක් නැහැ නේද ඔබට? තේරෙනවද? නැහැ. මේ බස් එක මොනවද හයිසන් කරලාද, ටීසල් තියනවද, ටයර් ගෙවලද, සර්විස් කරලාද, ඒක වැඩක් නැහැ. කාටද ආයිති ඒක හොයන්නේ? අපි අපේ ගමනාන්තයේ අවසන් වෙන්නේ කොතනද කියලා බලන නිසා බස් එක ගැන කිසිම කලබලයක් නැහැ. ඒ නිසා මේ පුජ්‍යලත්වයෙන් බැහැරව, ඒ කියන්නේ අයිතිකාර භවයෙන් බැහැරව ඉන්ද්‍රියන් ටික භාවිතා කරන කෙනාට තියෙන පොදු ප්‍රවාහනේ බස් එක යන දේ පමණයි. ඒ කියන්නේ කරුණක් පැහැදිලි කරනවා, ලෝකයේ තුල ජීවත් වෙනවා, පොදු වාහනයක් මම නැගී සිටින බව තේරුම් අරගන්නවා, ඒ තුලට අදාළ වෙන ආකාරයේ සංයමයකින් ජීවත් වෙනවා. පොදු ප්‍රවාහන සේවය වුණත් ඒක ඇතුළ සංයමයක් තියෙන්න ඕන. ඒ සංයමයකින් ජීවත් වෙනවා හා සමාන මම කරගත්තේ නැති, මගේ කරගත්තේ නැති, මගේ ආත්මය කරගත්තේ නැති දෙයක් එතන තියෙනවා. නමුත් මේ අපට තියෙන සංකල්පේ නෙමෙයි තියෙන්නේ බස් ඩ්‍රයිවර් ටයි කොන්ට්‍රැක්ටර් ටයි. මේ බස් එකේ යන මගේ ඉන්න තියෙන දර්ශනේද තියෙන ඒගොල්ලන්ට? නෑ, ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ගේ අර වාහනේ පිළිබඳව, අයිතිකාර පිළිබඳව ප්‍රශ්න තියෙනවා. එහෙමනම් අපි පොදු මගේ ප්‍රවාහන සේවයේ මගේ බවට පත් වෙන තැන ඒ එතෙන්ට අපි පත් වෙන්නේ ආයාසයෙන් නෙමෙයි, සත්‍ය ඒක නිසා. අපි පොදු මගේ ප්‍රවාහන ඒකේ පොදු මගේ බවට පත්වන්නේ සත්‍ය ඒ නිසා. ඒ වගේම මේ ඉන්ද්‍රයන් තුලත් සත්‍ය ඒකයි. අයිතියක් හිතන්න ගියාට අයිතියක් නෑ ගන්න. අයිතියක් බලාපොරොත්තු වුණාට අයිතියක් ලැබෙන්නේ නෑ. ඒ නිසා පුතඤ්ජන සත්වයා සිතන දේම පතන දේම නොලබන අය බවට පත් වෙනවා. සිතන දේම පතන දේම අහිමි වෙන පිරිසක් බවට පත් වෙනවා. ඒක මෙහෙම හිතා ගන්න පුළුවන්. දැන් මේ අපි ජීවත් වෙන්නේ ඕනම් මෙතන ඇති 40 ගණන්වල 1940 ගණන්වලින් මෙහා ඉපදුණු වගේ පිරිසක් ඇත්තේ කොහොම හරි අපි හිතමුකෝ අවුරුදු 100ක පරතරයකට මෙහා පිරිසක් තමයි මේ ඉන්නේ සියලු දෙනා. එහෙම නේද? අවුරුදු 100කට ඇතුළාන්තයේ පිටිපස්සට ගියත් ඉස්සරහට ගියත් අද අවුරුදු 100ක වගේ මේ පටු කාලය තුලක තමයි මේ අපි 100වසකට අඩු කාලයක තමයි මේ ඉන්න සියලු දෙනාම මේ සිටින්නේ. ඒකට අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕන. ඒක පහුගිය 100වස 800ෙත් හිටියේ නේද? 700ෙත් හිටියේ නේ මිනිස්සු. ඈ 600 500ෙත් මිනිස්සු හිටියා. ඒ මිනිස්සුන්ට බැරි වුණා. ඒ හිතපු දේ ඉෂ්ට කරන්න බෑ. ඊළඟට පරපුරටත් බෑ. ඊළඟට පරපුරට. මේ පරපුරටත් ඒකම වෙනවා. ඊළඟට තව සියවසක් ඊළඟට ආරම්භ වෙනවා. ඒ සියවසේ ආයතත් ඒක වෙන්නේ නැහැ. දැන් මේක තේරුම් ගත්තාම කරන්න තියෙන්නේ මොකද්ද? කොණ්ඩි පීරන්නේ නැහැ. දත් මදින්නේ නැහැ. ව්‍යාපාර කරන්නේ නැහැ. සල්ලි හම්බ කරන්නේ, රස්සාවක් කරන්නේ. බලාගත්තාත බලාගෙන ඉන්නවද? එහෙම නැත්නම් ඩෝප් එකක් ගහලා අර සුගත ලෝනා සම්බුද්ධ රාජා කියනවද? ඈ? ඈ සංසාරේ භවයේ දුක කියලා කියනවද? ජීවිතය තේරුම් අරගෙන පරිහරණය කරන තැන තමයි සැනසෙල්ල. ඒක තේරුම් අරගන්නේ නැතුව පරිහරණය කරනකොට එතනින් දැවිල්ල පීඩාව කඩ ගන්නවා. පිහිය කැපෙනවයි කියලා තේරුම් ගත්ත පමණින් පිහියක් අපි පාවිච්චි කරන්නේ නැහැ කියන කතාව නැහැ. ගින්දර පිච්චෙනවයි කියලා කියව පමණින් ගින්දර පරිහරණය නොකිරීමේ කතාව නැහැ. ගින්දර පිච්චෙනවා. එතකොට මේක මට අයිති නැහැයි කියව පමණින් අපි මේවා තුළ පරිහරණය වැළකීමක් හෝ මේවට නිගා දීමක් හෝ ඈත් කිරීමක් නැහැ. අවබෝධයෙන් පරිහරණය කිරීම. දැන් පැහැදිලිනේ? නැත්තම් ලොකු පටලවීමක් හටගන්නවා. ගින්දර ඈත් කරන්න නෙමෙයි කියන්නේ ගින්දර ගැන අවබෝධය ඇති කරගන්න. පිහිය ඈත් කරන්න නෙමෙයි කියන්නේ පිහියේ තියෙන භයානක බව අවබෝධ කරගන්න. ඔය මුළු තැන්ගේ භාවිතයට ගන්නවනේ. ගෑස් ටැංකිය ඈත් කරන්න නෙමෙයි කියන්නේ ගෑස් ටැංකියේ තියෙන භයානක බව අවබෝධ කරගන්න. ඒ වගේම විදුලිය ඈත් කරන්න නෙමෙයි කියන්නේ විදුලියේ තියෙන භයානක බව තේරුම් ගන්න. ජීවිතය ඈත් කරන්න නෙමෙයි කියන්නේ ජීවිතය කියන දේ තුළ තියෙන භයානක බව තේරුම් ගන්න. එන අවබෝධයටපත් වීම තුළ අපිට සැහැල්ලුවක් ඇති කරගන්න පුළුවන්. ඔයි හිතේ එන කුමන හෝ සංකල්පයක් අල්ලා ගැනීම නිසා තමයි දුක් විඳින්නේ. දෘෂ්ටියක් අල්ලා ගැනීම නිසා තමයි දුක් විඳින්නේ. ඊළඟට ඒවට හේතු සාධකත් නොයිකුත් නොයිකුත් දේවල් දාගෙන දුක්ඛ වේදනාව කියන එක ලබන්න පටන් ගන්නවා. සමහර අය ජීවිතේ අභ්‍යහි වෙලාම ඉන්නවා. පිරිසක් ඉන්නවා සුඛ වේදනාව ලබන්න කැමති පිරිසක්, තව එක්කෙනෙක් පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ කැමතිම විරහව, දුක, සංවේගය, කනස්සල්ල වැනි දේවල් විඳින්න පුරුදු වෙලා තියෙන ඒකමයි. සමහර අය ද්වේෂයේ භුක්ති විඳින්න කැමති. අනුන්ට ද්වේෂය ඇති කරලා, එහෙම නැත්නම් ද්වේෂය තමන් ඇති කරගෙන ද්වේෂයේ රසය විඳිනවා. තව කෙනෙක් රාගයේ රසය විඳින්න කැමති වෙනවා. රාගයේ සිටවිල්ලකට ඇති වෙන ආකාරයක් හදාගෙන ඉවරලා එයා ඒ රසය විඳිනවා. ඒ වගේ දේවල්. ඒකට සමහර අය ප්‍රඥාවේ රසය ලබන්න කැමති. තව පිරිසක් ඉන්නවා ශ්‍රද්ධාවේ රසය ඒගොල්ලෝ ලබනවා. නොයිකුත් නොයිකුත් මේ මානසික වේදනා ස්වરૂප තමයි හැම කෙනාගේම භුක්තිය බවට පත් වෙන්නේ. ඉතින් ඔහොම ගිහිල්ලා මෙයාගේ ප්‍රඥාව ගුණේ වර්ධනය වුණාම අවසානයේ විශිෂ්ට රසයක් විඳින තැනට එන. මොකක්ද ඒ විශිෂ්ට රසය? විමුක්ති රසය. ඒකේ අර එක රසයක්වත් නැහැ. ද්වේෂ රසය නැහැ, රාගේ රසය නැහැ, ඊට සද්ධා රසය නැහැ. ඒ ප්‍රඥාව මොනවත් රසයක් ඒක නැහැ. තියෙන්නේ මොකද්ද? විමුක්ති රසය තියෙන්නේ. ඔබ විමුක්ති රසය විඳින කෙනෙක්ද? එහෙමනම් ඔබ ආර්ය ශ්‍රාවකයෙක්. ආර්ය ශ්‍රාවකයෝ තනිත් රස සීලම හඳුනනෝ. ඒ වුණාට විමුක්ති රසයට බරයි. සහ විමුක්ති රසය විඳින පිරිස. අනිත් අයට මේ විමුක්ති රසය කියන එක අඳුන ගන්න බැරි වෙච්ච නිසා ඔවුන් නිරතුරුවම ලබන්නේ මොන රසයද? අර කියපු රසයන් ටික තමයි දවස පුරාම විඳින්නේ. ග්‍රාම්‍ය වූ රසයන් ටික තමයි විඳින්නේ. ඒ නිසා විමුක්ති රසය විඳින්නේ. විමුක්ති රසය කියලා කියන්නේ පින්නතුනේ හරිම සිසිලසින් යුක්ත දෙයක්. දැවීම නැහැ. ඒක වැස්සක් වහින්න කලින් ඈතින් ඒ ප්‍රදේශයෙන් හුළඟක් හමාගෙන යනවා. පොළොවට වැහි බිඳු වැටීම නිසා අවසුණු දූවිල්ල සහ ඒ පොළොවේ හටගත්ත වාෂ්ප ධාරාවත් එක්ක පොළොවේ තියෙන අමුතු සුවඳකුත් එක්ක සිහිල් සුළඟක් හමාගෙන එනවා. ලොකු කාලයකට පහල වුණ වහසක් වහින් වෙනවා. ඒ මිනිස්සයට දැනෙනවා පුදුමාකාර සුවඳකුත් එක්ක පුදුමාකාර ගතට සිසිලසක්. ඒක ඇඟට වැදිච්ච ගමන් ඇඟ හිරි වැටිලා යන තරමට හරි සිසිලසක් ඒක. ආන් ඒ වගේ පිනතුනේ විමුක්ති රසය මේ පායපු කාන්තාරේ දැවෙන සිතෙහි මේ විමුක්ති ගුණය උදා වෙනකොට අර වැස්සක් වහිනවා වාගේ සිසිලසක් දැනෙන්නේ, සෝයක් රසයක් දැනෙන. විමුක්ති රසය ස්වභාවිකව පවතින දෙයක්, නිවැරදි හිතක පවතින දෙයක්. වැරද්දක් කරමින් විමුක්ති රසය ලබන්න බෑ. ඒකනේ බුදුහාමුදුරුවෝ ලොකු විවරණයක් දෙන්නේ. ආනන්තරේ පාප කර්ම සිද්ධ වෙන්නේ පුළුවන් තරම් ඒ ධර්මයේ පිහිටා කටයුතු කරන කෙනෙක් බවට විවරණ පොරොන්දුවක් දෙන්න පුළුවන් කෙනෙක්. මොකද ඒ හිත එච්චර රුදුරු වෙන්න ඝන වෙන්න ස්වභාවයක් නැහැ. මොකද අවබෝධය තුල පෝසත් වෙලා. දැන් මේ අවබෝධයනොත් මෙහා මිනිස්සුගේ රුදුරු බව නැති කරන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි පින්නතුනි පුනර්භවය විශ්වාස කිරීම. පුනර්භවය විශ්වාස කිරීමත් එක්ක යා ළඟ තියෙන උන කර්මයට විපාකයක් තියෙනවා කියලා විශ්වාසය. ඔබ ආශ්‍රය කරනකොට මිනිස්සෙක් මොන ආගමක මොන ජාතියක හරි වේවා ඔහුගෙන් අහන්න ඔබ පුනර්භවය විශ්වාස කරනවද කියලා. ඔකේ ඔබ විශ්වාස කරනවද කර්ම විපාකය ඔබ කළොත් පවක් ඔබට ඒක ඒ හා සමාන දෙයක්ම ආයි ඔබටත් ලැබෙනවා. පවක් හරි පිනක් හරි මොන හරි ක්‍රියාවලියක් ක්‍රියාවලියේ ප්‍රතික්‍රියාවලිය පිළිගන්නවද? ඔව් කියලා කිව්වොත් ඒ අය ආශ්‍රය කරන්නේ. අපේ වචනේ පමණක් නෙමෙයි ඇත්තටම ඔහු ඒ පිළිගන්න තත්ත්වයේ ඉන්නවද කියලා බලන්න. එහෙම නැත්තම් ඒ පුජ්‍යලයා ආශ්‍රය කරන්න කොයි විදියට උදාහරණ ගොඩාක් දෙන්න පුළුවන්. කර්මය කර්මඵලය හා පුනර්භවය විශ්වාස කරන්නේ නැති කෙනෙක් ආශ්‍රය කරන්න වෙන්නේ බෝම්බයක් ආශ්‍රය කරනවා හා සමානයි. ධාම වසක් විසක් ආශ්‍රය කරනවා හා සමානයි. මේ කර්මය කර්මඵලය විශ්වාසය යම් කිසි පාලනයක් ඇති කරන ධර්මතා. ඊළඟට පින්නතුනේ ඊටත් එහා වටින කල්යාණ මිත්‍රයා තමයි මේ මමත්වය දුරු කරපු කෙනා. කල්යාණ පුතඥයෙකුට වඩා ආර්ය භාවයේ පිහිටපු කල්යාණ මිත්‍රේ කෝටි වාරයක් අගේ ශ්‍රේෂ්ඨයි. එතකොට සම්මුති සම්මාදිට්ඨියේ ඉන්න පුජ්‍යලයාත් කර්ම මිත්‍යා දෘෂ්ටියේ ඉන්න පුජ්‍යලයාට වඩා කෝටි වාරයක් වටිනවා. අන්නේ වටිනාකම හඳුන ගන්න පිළිතුරේ ඒක තමන්ගේ යහපත වෙනුවෙන් අවදින සෑහෙන වටිනා කියන ධර්ම කාරණය සියලු දෙනාගේ යහපත පිණිස පවතින ධර්මයක්. විමුක්ති රසයේ විඳිමින් විමුක්ති රසයේ අරමුණු කරගෙන විමුක්ති භාවනාවේ යෙදෙන්න. විමුක්ති භාවනාවක් සිද්ධ වෙන්නේ ස්වභාවිකව. ඒක පුජ්‍යලයට කරන්න බෑ. පුජ්‍යලයට තියෙන අවදියෙන් ඉන්න පමණයි. පුජ්‍යලේ කරන දෙයක් නෙමෙයි විමුක්ති භාවනාව. රසක් වහින එක පුජ්‍යලේ කරන දෙයක් නෙමෙයිනේ. හුලඟක් හමා යන එක පුජ්‍යලේ කරන දෙයක් නෙමෙයි. ගඟක් ගලාගෙන යන එක පුජ්‍යලේ කරන දෙයක් නෙමෙයි. ස්වභාවික පැවැත්ම තුළ ස්වභාවික ලෙසම දැනෙන ගුණයට තමයි කියන්නේ මේ විමුක්ති රසය කියලා කියන්නේ. ඒ රසය රසයක්ද? නැහැ, ඒ කිසිම රසයක් නෑ. එහෙනම් ඒක නීරස ඇති. එහෙම නම් කරන්න පුළුවන් කමක් නෑ. කෙසේ හෝ සියලු රසයන් අභිභව, සියලු රසයන්ගෙන් තොරව වචනයට ඇහිඳ ගන්න බැරි ධර්මයේ ඈතින් පිහිටපු අපූරු රසයක්. අපි සෑම විටම ඉන්ද්‍රයන් වලින් එහාට ගිහිල්ලා යමක් ස්වභාවිකව අවබෝධ කරගන්න මහන්සියට මම මේ ධර්ම මාර්ගෙහි ප්‍රත්‍යක්ෂ නොවුණු කාලේ සිටපු එක දෙයක් තමයි මගේ ඉන්ද්‍රයන්ට ඕනම දෙයක් ගෝචරයි. මගේ ඉන්ද්‍රයන්ට ඕනම දෙයක් ගෝචරයි කියලා හිතුවා, තේරෙනවයි කියලා හිතුවා. කාලයෙන් කාලයේ ධර්මයත් එක්ක ගැටෙද්දි තමයි තේරුනේ මගේ ඉන්ද්‍රයන්ට හැමදේම ගෝචර නෑ. මං හරි දුප්පත්, මගේ ඉන්ද්‍රයන් හරි දුප්පත්. මීට වඩා පෝසත් දහමක් තියෙනවා. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ඉන්ද්‍රිය දැනුමත් එක්ක බලනකොට ගොඩාක් පෝසත්. තමම් පුංචිම පුංචි කඳු ගැටයක් තථාගත ධර්මය මහා විශාල හිමාල පර්වතයේ වාගේ ශාල පර්වතය. දැනුමට මේ ගමන යා නොහැකි. ඊට පස්සේ ධර්මානුකූල කරගන්නවා තමන්ගේ අර දැනුම කියන කොටස ධර්මානුකූල කරගන්නවා. දැනුමෙහි එළඹගෙන උපාදාන කරගෙන මම මම කියලා ඉදිමිලා හිටපු ගතිය දිය කරලා යරලා ධර්මානුකූල කරගන්නවා. ඊට පස්සේ ධර්මයේ බලයෙන් තමයි පින්නතුනේ අපි මේ ධම් ගමන ගමන් කරවන්නේ. ඒකට කියනවා අදිචිත්ත අදිඥාන. ශේෂ ඥානයක්, ශේෂ චිතක්, ශේෂ බලය යොදාගෙනයි මේ ධර්ම මාර්ගය අනුගමනය කරන්නේ. පුජ්‍යලයට මොනවද කරන්න පුළුවන්? පුජ්‍යලයට මොනවද දකින්න පුළුවන්? මේ අනන්ත විශ්වයේ ඒකකයක් ස්වභාවයෙන් පැවතුනේ නැති ලෝව තුළ ඒකකයක් සෑදුවේ මිනිසා. ඒකකයක් නොමැති ලෝකේ ඒකකයක් හැදුවේ මිනිසා. ඒ ඒකකයන් තුළ විශාල අගයන් සහ පීඩනයන් පවතින. ඒකකයක් නොමැති අනන්ත වූ අකාලික වූ විමුක්තිය වූ නිරෝධ වූ සිතට මේ අනන්ත නිර්වාණය අකාලික ධහම අනන්ත විශ්වය ස්පර්ශ කරන්න පුළුවන්. වෙනත් ලෝකයක් බලාගෙන යන ඕනම ගගනගාමීෙකුට මහ පොළොව අත්හරින්න වෙනවද නැද්ද? මහ පොළොව අත්හරින්න වෙනවා. මේ ලෝකෝත්තර ධර්මයේ ස්වායන ඔබට ඉන්ද්‍රිය ලෝකය හෙවත් ලෞකික ලෝකය කියන එක අත්හරින්න වෙනවා. ලෞකික ලෝකේ ඉඳගෙන ලෞකික ලෝකේ උපාදානය කරගෙන ලෝකෝත්තර ලෝකේ ලබන්න පුළුවන්ද බැරිද? නැහැ. ලෞකික ලෝකේ අත්හරින්න ලෝක දෙකක් එකට අල්ලල ගැට ගහලා තියාගන්න බෑ. ඔබ ඒ ලෝකෙට යනවා නම් ඒ ලෝකෙට යන්න, මේ ලෝකේ ඉන්නවා නම් මේ ලෝකේ ඉන්න. ඉන්ද්‍රිය ලෝකෙට කැමතිද? ඉන්ද්‍රිය ලෝකයෙන් තොර වූ ලෝකෝත්තර ලෝකෙට කැමතිද? ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකෝත්තරයි. බුදුරජාණන් වහන්සේගේ ජීවය පැවැත්ම ලෝකෝත්තරයි. බුදුරජාණන් වහන්සේලාගේ සුවය ලෝකෝත්තරයි. ඔබත් ලෝකෝත්තර සුවය ලබන්නට නම් ඉන්ද්‍රයන් සය අතහරින්න. ඉන්ද්‍රයන් සය අතහරින්න. ඉන්ද්‍රයන් සය අතහරින්න කියපු කෙනා ඒ ක්‍රියාවලිය කරනවා නම් එයාට අතීත අනාගත වර්තමාන අතහරින්න කියන අවශ්‍ය නැහැ. ඉන්ද්‍රයන් සය උපාදානය කළොත් තමයි අතීත අනාගත වර්තමාන සෑහෙන්නේ. ඉන්ද්‍රයන් හය අතහරින්න කියපු කෙනාට සුඛ දුක්ඛ උපේක්ෂා අතහරින්න, සය ආකාරයක් අතහරින්න, 108 ආකාරයක් අතහරින්න ඔහු කියන්න ඕනේ. ඒ ඉන්ද්‍රයන් හය උපාදානය කිරීම තුලින්ම තමයි අර සියල්ල හටගන්නේ. ඉන්ද්‍රයන් හය අතහරින්න කියපු කෙනාට ආයි පටිච්ච සමුප්පාදය නිරෝධ කරන්න කියලා කියන්න ඕනේ. මේ ඉන්ද්‍රියන් සය අතහැරි අල්ලගත්තොත් තමයි පටිච්ච සමුප්පාදය හටගන්නේ. නැත්නම් ඉන්ද්‍රියන් සය හය අතහරින තර නිරෝධය තියෙනවා. ඉන්ද්‍රියන් හය අතහරින්න කියපු කෙනාට ආයි ජාති ආගම් කුලමල ගෝත්‍ර අතහරින්න කියන්න ඕනේ නෑ. නිලතල ඉන්ද්‍රියන් හය අතහරින තර අර සියල්ල අතහැරනවද නැද්ද? අනිත් සියල්ල ගොනු කරලා ගැට ගහලා තියෙන ගෝණි, එහෙම නැත්නම් කූඩ කියන්නේ මොනවද? ඉන්ද්‍රයන් හයම තමයි. මේ ඉන්ද්‍රයන් හය නැමැති කූඩ අත්හැරලා දාන තැන ඒ කූඩ වලට පිරෙන්ච්ච දේවල්, පිරෙන්න තිබුණ දේවල් සියල්ලක්ම දුර වෙනවා. අතීන්ද්‍රිය ඥාන කියලා කියනවා. දැන් ඔබට තියෙන්නේ සාමාන්‍ය කෙනෙකුට තියෙන මොකද? ඉන්ද්‍රිය ඥාන. බුදුරොන්ට තියෙන්නේ ආර්ය ශ්‍රාවකයන්ට තියෙන අතීන්ද්‍රිය ඥාන. ඒක ලේසියෙන් පිටින් කෙනෙකුට හොයන්න බෑ. නමුත් ඉන්ද්‍රිය සාපේක්ෂිත දෙයකට වැඩි දෙයක් හොයන්න පුළුවන්. කතා කරනකොට හිතන්න පුළුවන් මෙයා මේ සාමාන්‍ය අසකින් හෝ ගුණයකින් දැකලා නෙමෙයි මේක කියන්නේ. අතීන්ද්‍රිය ඥානයකින් දේශනා කරන්නේ. අනිවාර්යෙන් සද්ධර්මය කියන්න පුළුවන් අතීන්ද්‍රිය ඥානයක් තියෙන කෙනෙකුට පමණයි. ඉන්ද්‍රිය ඥානය කියන කෙනෙක් බණ කියනකොට මේ අර මම්මුලා වූ තැනැත්තෙක්ගේ පාරානවා වගේ තමයි ඉන්ද්‍රිය ඥානය. එයාට බෑ ඒ හරියට කරන්න. අවබෝධයෙන්ම තමයි අතීන්ද්‍රිය ඥානය පහළ වෙන්නේ. මේ අතීන්ද්‍රිය ඥානය ටිකක් වෙනස්. ඒ නිසා අතීන්ද්‍රිය ඥානයකින් ධර්මයේ දේශනා කරන කෙනෙක්ගේ ධර්මය කෙනෙකුට පේනවා විකෘතියක්. තව කෙනෙකුට පේනවා වෙනස්කයක්. තව කෙනෙකුට පේනවා නොතේරෙන දෙයක්. තව කෙනෙකුට මේක අපබ්‍රංශයක් හිස් දෙයක් බවට පත් වෙනවා. ඒ කෙනාගේ හැටි. ඒ කෙනාට වටිනාකමක් දෙන විදිය. අමනසන වනාන්තරයේ ඉන්න වැදි නායකයෙකුට ගිහිල්ලා ඩොලර් 1000ක් අතට දෙන්නකෝ බලන්න. නගරෙත් එක්ක සම්බන්ධතාවයක් මොකුත් නැති පස්සෙ ඩොලර් 1000ක් අතට දෙන්නකෝ මොකද කරන්න කියලා. ඒ මිනිස්සේ ඉඹලා කාලක් චුට්ටක් අයින් කාලක් බලලා ඉසි කරලා දානවා. ඒකේ හේතුව එයා තුළ ඒ යගේ හැදිලා නෑ. ඒක අගේ දන්න සෞජ්‍යල දැක්ක ගමන අනික මේක අවුල ගන්නවා. දැන් තේරෙනව නේද කොහෙද මේ අගේ තියෙන්නේ කියලා? කොහොමද මේ ධර්මයේ වටිනාකම් නොවටිනාකම් සේව සැකසෙන්නේ කියලා? මනෝ කියන ස්වභාවය ඉතාම විශාල පරාචයක පවතින දෙයක්. මනෝ ලෝකයක්. ඔබේ දුක සැප සියල්ල ඔබ විඳින්නේ මනෝ ලෝකයක් තුලයි. මේ මනෝ ලෝකයේ රැකගන්න, මේ මනෝ ලෝකයේ ආරක්ෂා කරගන්න හැමදාම වෙර දරන මහන්සි වෙනවා. මේ මනෝ ලෝකයේ හදලා ඉවර කරන්නත් බෑ, රැකගන්න බෑ. වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේ. සියලු සංස්කාරක ධර්මයෝ වෙනස් වෙනවා, ක්ෂය වෙනවා. එක විදියක පවත්වන්න බෑ, සිතුව විදියට තියන්න බෑ. ඔබේ වෙනස් වන ගලා යන සංස්කාර ඇති ලෝකය අල්ල ගන්න පොරබදන්න එපා. අතහැරීමෙන්ම සැනසීම ලැබේ. බුදුරජාණන් වහන්සේ සමග කාටවත් මේ ලෝකේ තර්ක කරලා දිනන්න බෑ. ඇයි දිනන්න බැරි? බුදුරජාණන් වහන්සේ උත්තර සපයන්නේ තර්කයෙන් බැහැරවයි. අතක්කාවචර දහම. තර්කයෙන් බැහැරව උත්තර සපයන කෙනෙකු සමග කාටවත් තර්කයෙන් දිනන්න බෑ ලෝකේ. ඒ මිනිස්සෙම පිස්සු වැටෙනව නිසා කවදාහවත් තර්කයෙන් බැහැර වෙච්ච කෙනෙක්ව තර්කයෙන් පරාජය කරන්න බෑ. තර්ක කරන්න આવුවොත් ඒ මිනිස්සෙ පිස්සු වැටෙනවා. හේතුව තර්කයට ගන්න කරුණු හොයාගන්න බැරුව. එනිසා තර්කයෙන් බැහැරව වීම තමයි අපිට සැනසීමේ මාවත. බලන ඔබේ නිවසේ වුණත් සාමයේ රැඳෙන්න කම එක විහිත ඖෂධය මොකක්ද? තර්කයෙන් බැහැරවීම. සමාජය තුළ වුණත් සාමයේ රැඳෙන්න උපකාරක වන ප්‍රධානම කාර්යය මොකද්ද? තර්කයෙන් බැහැර. තර්ක ගොඩක් තියෙන, තර්ක රහසක් තියෙන සමාජයක ගස්ඨන වැඩි. තර්ක ගොඩක් තියෙන සමාජයක ගස්ඨන වැඩි. අතක්කා වචර වුණාට පස්සේ ඒ අයට පෙන්වුවා පෙන්වතුනේ මේ ඒලියන්ස්ලා වගේ සංනිවේදනය කරගන්න. සාමාන්‍යයෙන් අපි නිකන් අහලා තියෙනවානේ ඒලියන්ස් මේ කතා කරන්නේ නැහැලු සිත්වලින්. එන මේ තර්කයේ ඉක්මුවට පස්සේ ආර්ය ශ්‍රාවකයන්ගේ ඒ sannivedanaye වෙච්ච අවස්ථාවල් සාසන ධර්මයේ තියෙනවානේ. බුදුහාමුදුරන් දනට වඩින්න කියලා අහසට මල් ටිකක් දාන. ගිහිල්ලා ආරාධනා කරන්නේ. මෙන්න බුදුහාමුදුරෝ දනට වඩිනවා. ඒ ඒලියන්ස්ලගේ sannivedanaye තමයි. අතීන්ද්‍රිය ඥානය. එතෙස ලෝකෝත්තර ධර්මයේ ස්පර්ශ කරාම ලෝකෝත්තර ධර්මයන් තියෙනකොට ඒ අයට ඒ අය මතක් වෙනවා. සමහරලාට මමත් ඔය තුර කැමති නැම තුන් දුන්නු. බොහෝ දෙනා සමහරලාට කියන මේ දැන් හාමුදුරු මතක් කළා විතරයි. හාමුදුරන්ට මොකක් හරි දෙයක් තිබුණද කියලා මන් දන්නේ නැති වෙනවද නැද්ද කියන්නේ. කොහොම හරි ඉතින් අපිටත් එහෙම අදහසක් හිතෙන්ට කතා කරන්න හෝ ඒ දේ කියන්න හෝ ඒ දේ ගැන බලන්න හෝ කාරණයක් ගැන හෝ අපිටත් සංඥාව මෙහි මතු වෙනවා. හැම වෙලාවෙම භාවිතා කරන්නේ නැත්තම් මේගොල්ලෝ ගෙදර ගිහිල්ලා බලමු හාමුදුරන්ට අපිවත් මතක් වෙනවද කියලා කතාවක් ආරම්භ කළා නේ. ඒක ස්වභාවිකව මේ පත් වෙන දේවල්. අතීන්ද්‍රිය ඥානයට පත් වෙනකොට අර ඉන්ද්‍රිය සාපේක්ෂිත ගුණයකට වඩා සංසුන් බවක් එහි පවතිනවා. ඉන්ද්‍රිය ඥානය හරි කලබලයිනේ නගරයක් වගේ. හරි කලබලයි. ඉන්ද්‍රිය ඥානය තුල ඉන්න මිනිස්සය තමන්ගේ හිත බැඳලා අල්ලගෙන ඉන්නේ කුලප්පු වෙච්ච හරකෙක් බැඳලා අල්ලන් ඉන්නවා වගේ. දන්නේ ඔබම ඔබ හිතත් එක්ක සම්බන්ධ කරගෙන බලන්න. ඒක කාටවත් නොකියුවට ඔබ තේරුම් ගන්න. කුලප්පු වෙච්ච හරකෙක් අල්ලලා බැඳන් ඉන්නවා වගේ අල්ලන් ඉන්නවා වගේ. තාම දරදනු අලියේ පාලනය කරනවා වගේ. කුලප්පුවේ චාලියෙක් වගේ. ඒ නිසා හැම විටම පින්දුතුනේ පෙට්‍රල් භාවිතා කරනවා හා සමානව ගෑස් භාවිතා කරනවා හා සමානව බෝම්බ පරිහරණය කරනවා හා සමානව මිනිස්සු පරිහරණය කළ යුතුය. ඒකට හේතුව හැම කෙනෙක් තුළම විශාල ගෑස් එකක් ඕවෑහෙමින් පවතිනවා. ගිනි අඟුරක් හිටු වුණොත් පුපුරා යනවා. නෝන මහත්තයා වුණත් එච්චරම තමයි. දරුවෝ නම් තෙච්චරයි, කවුරු නම් තෙච්චරයි. බෝම්බ තියෙන්නේ. ඉතින් මේ බෝම්බත් එක්ක මිනිස්සු කොච්චර දියුණු වුණත් ඇති වැඩක් වෙන්නේ නැහැ. දියුණුව කියන්නේ මිනිස්යාගේ වස්තු සම්පත් හා නිලතල නෙමේ. ඒ මිනිස්යා තුළ ඇතිවන මානසික සානය. පරම ධනය වූ ධනය නැත්තම් කෙනෙක්ගේ ජීවිතේ අනිත් ධනය තිබුණට එච්චර වටින්නේ නැහැ. ගද්ද පරම ධනය සන්තුට්ටි පරමන් ධන. මොකද අර කාසි මුදල් ඇති අය ළඟ ගන්නට නැහැ. මනුස්සකම මිනිස්සුනේ කියලා මොකක් හරි තීතයක මට පදයක් නිකන් ආවා සංඥාවට. ඒ කතාව ඇත්ත. මනුස්සකම කියන එකෙන් එතන අදහස් කරේ සතුට, සානසීලී බව. ලෝකයා තමන් ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් කළා අදහන තත්ත්වයට පත් වෙන එකද ලේසි? තමන්ම තමන් ශ්‍රේෂ්ඨයෙක් කියලා හිතා ගන්න එකද ලේසි? ලේසි තමන්ම තමන් ශ්‍රේෂ්ඨයෙක් කියලා හිතා ගන්න එක. ලෝකයා විසින් තමන්ව ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා අදහන තැනට පත් කරන එක අපහසු කාර්යයක්. ඒකර තමන්ම තමන් ශ්‍රේෂ්ඨයෙක් කියලා හිතා ගන්නවයි කියලා කියන්නේ ඒක තමයි මාන්නය. උද්දච්චකම කියන්නේ ඒක. ඉතින් එයාටම විතරයි. කෙනාටම පෞද්ගලිකයි. එවැනි කෙනෙක් විය යුතු නැහැ. එවැනි කෙනෙක් විය යුතු නැහැ. තමා ගැන තමා ජීවත් විය යුත්තේ කුමන ආකල්පයකින්ද? තමා පිළිබඳව තමා ජීවත් විය යුත්තේ කුමන ආකල්පයකින්ද? බුදුරජාණන් වහන්සේ නම් දේශනා කරනවා, අවබෝධ කරගත යුතු සියල්ල අවබෝධ කරගත්, ප්‍රහාණය කළ යුතු සියල්ල ප්‍රහාණය කළ. කෙනෙක් හැටියට මම ජීවත් වෙනවා කියන්නේ ඒක හරි ගැඹුරු කාරණයක් වෙන්න තුන. අන්න එතෙන්ට එන්න පුළුවන් නම් තමයි හොඳ. දැන් ගොඩක් දෙනෙකුට ගැටලු කියලා තියෙන ප්‍රශ්න කියලා තියෙන මොකද? ප්‍රහාණය කළ යුතු සියල්ල ප්‍රහාණය කරගන්න බැරි වෙලා. අවබෝධ කරගත යුතු සියල්ල අවබෝධ කරගන්න බැරි වෙලා. ප්‍රහාණය කළ යුතු සියල්ල ප්‍රහාණය කළ, අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කරගත් කෙනෙක්. කළ යුතු කාර්යයක් නැත, සියලු කාර්යයන් අවසන් කළා. එහෙම නැත්නම් කියනො බ්‍රහ්මචර්යාව අවසන් කර වාසය කරනවා කියලා. නැත්නම් මේ ලෝකයේ මිනිසුන් බ්‍රහ්මයානේ මවල තියෙන්නේ. එතකොට ඒ මිනිසුන් කරන හැම චර්යාවකටම ක්‍රියාවලියටම අයිතිකාරය තමයි මහා බ්‍රහ්මයා. අය කියන්නේ දෙවියෝ කියලා, ඒත් එහෙමයි. ඒක දේවචර්යාව. මේක බ්‍රාහ්මචර්යය. ඒකට දේවචර්යාව බ්‍රාහ්මචර්යාව අවසන් කර වාසය කරන කෙනෙක් තමයි ආර්ය ශ්‍රාවකෙක් කියලා. දෙවියන් වහන්සේගෙන් මිදිච්ච කෙනෙක්. දෙවියන් වහන්සේ සමග එක්වෙන කෙනෙක් නෙමෙයි, දෙවියන් වහන්සේගෙන් නිදහස් වෙන කෙනෙක්. බ්‍රහ්මයා සමග එක්වන කෙනෙක් නම් මේ බ්‍රහ්මයාගේ නිදහස් වෙනවා. ඒ නිසායි බ්‍රහ්මචර්යාව අවසන් කොට වාසය කරනවා කියන්නේ මේ ආර්ය ශ්‍රාවකයාට. ඔබත් කැමති දෙවියන් වහන්සේ සමග එක්වෙන්නද, දෙවියන් වහන්සේගේ නිදහස් වෙන්නද? නිදහස් වෙන්න කැමති වෙනවා. බ්‍රහ්මයා සමග එක්වෙන්න නෙමෙයි, බ්‍රහ්මයාගෙන් නිදහස් වෙන්න එක්වෙන්න ඕන. අන්න ඒක තමයි නියම බ්‍රහ්මයා සමග හා දෙවියන් සමග එක්වීම කියලා කියන්නේ. දැන් පොදු ක්‍රියා දහමේට නම් දෙවියන් වහන්සේ කියලා කියන්නේ පොදු දහමත් එක්කම එකතු වෙන එකේ තේරුමක් නැහැ. ඒ පොදු දහමෙන් නිදහස් වෙන්න ඕන. ඒ කියන්නේ උපත බ්‍රහ්මයාගේ දෙවියන්ගේ ක්‍රියාවලියක් නම්, මරණය බ්‍රහ්මයාගේ දෙවියන්ගේ ක්‍රියාවලියක් නම්, ඔබ උපත හා මරණය අතරින් නිදහස් වෙනවා. දැන් මම මගේ අතේ ඇති මේ දේ මම මේක කඩලා දානවා. එවිට ඔබ සිත කියනවාද ඔබේ දෙයක් මගේ දෙයක් කැඩුවා කියලා? එහෙම කියන්නේ නැහැ. ඔබ ඔබේ සාක්කුවේ තියෙන පෑන අරගෙන, එහෙම නැත්නම් කුමන හෝ භාණ්ඩයක් අරගෙන කඩලා දානවා. එතකොට ඔබ කියන්නේ ඒක මගේ දෙයක් කඩලා දැම්මා කියලා. එතකොට මේ මගේ දෙය කියලා බවට පත් වෙන්නේ කොහොමද? අයිති වාසිකම. දැන් මේක හරි ඔබ අයිතිවාසිකම බවට පත් කරගත්තාම මේක ඔබේගේ අයිතිවාසිකම බවට පත් වෙනවා. පත් වුණාම වේදනා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ප්‍රේමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. රතියා ජායති සෝකෝ. එහෙමනම් ඇලෙන තැන, බැඳෙන තැන, ගැටෙන තැන, උපාදානය කරගන්න තැන, සෝක හට ගන්නට පසුබිම ඇති වෙනවා. එතකොට මේ සංස්කාරය ගැට ගහන්නේ විද්‍යාව නම් නෙමෙයි අවිද්‍යාව. විද්‍යාව මතුවෙන කිසි තැනක ඇලෙන්න බෑ. හේතුව මගේ නොවන බව පේනවා. මට අයිති නැති බව පේනවා. විශ්වයේ පොදු න්‍යායෙන් පේනවා. පේන තැන නොඇලෙනවා, නොගැටෙනවා. පිළිකුල් කරන්නේ. පිළිකුල් කිරීම කියන එක අර බ්‍රාහ්මණ ආගම්වල තිබුණු මුලින්ම අපි සඳහන් කරපු අර ප්‍රතිප්‍රසවය කියන ක්‍රියාවලිය. ඒ ප්‍රතික්ෂේප ඒකට ප්‍රතික්‍රියාවක් කරනවා. දැන් ලස්සන දේ අවලස්සනයි කියලා පිළිකුල් කරලා ඒ ලස්සන දේ මගහරින්න උත්සාහ කරනවා. ඕක තමයි අපිත් කරපු භාවනාව. එහෙම දේවල් කරන්න එපා. එහෙම දේවල් කළාම එක්ක පිස්සු වැටෙනවා. එහෙම නැත්තම් විඥානය නොමග යනවා, නිවනක් නැහැ. ඉතින් ඒගොල්ලෝ ඇටකටු ගණන් කර කර ඉන්නවා. අවසානයේ මලකුණු කන මේ අර කනුව වෙලා උපදින්නත් ඉඩ. ඒ ඇටකටුනේ ඔළුවේ තියෙන්නේ. මිහිල්ලා මේ මලකුණු කන අර සුදු පාට කනුව බවට පත් වෙයි. සමහරట్లాට අර මේ මලකුණු කන කනුව සුදු පාට මේ උපාසක කම්මලක් දන්නේ නැහැ ගිහිලි උපදිලා ඉන්නේ. ඇයි ඉතින් මේ අට්ටි අට්ටි අට්ටි ගම අර ඇටයක් ඔළුවේ දාගෙන නිකන් ඉන්නවා. මේ නිකන් මොකක්වත් ඇටයක් නැති ඔළුව. මහාම දුරුරු කරන්නේ මේ ඉන්න අපරාධය. අපේ ජනතාව මේ ඉන්න සුගතියනොත් පල්හැට දානවා. ඉන්න සුගතියනොත් පල්හැට දානවා. එක කාලයක් අල්ල ගන්නෝ කේන්දරේ. කේන්දරේ නිසා තමයි නිවන් දකින්න බැරි. ඒකයි මේ ප්‍රශ්නේ. ආයි ගියා ටික කාලයක් යනකොට මේ සුදුරු අධිරාජ්‍ය කරපු වැඩේනේ. අධිරාජ්‍ය කරපු වැඩේ තමයි අපිට වෙලා තියෙන්නේ. ඒකයි නිවන් දකින්න බැරි. එහෙම නැත්තම් බෑ මේ ඝටිකාර බ්‍රහ්මයාගෙන් පොඩි සපෝට් එකක් ගන්න ඕන. එහෙම නැත්තම් මේ බ්‍රාහ්මණයා අදහන්න ඕන. මේ දෙයියා අදහන්න ඕන. එහෙමත් නැත්තම් රාවණ රජුරුව අදහලා එයාගෙන් වරන් ගන්න ඕන. මොකක් හරි මේ ඔක්කොම කරන්නේ අවිද්‍යාව සහගත. ගිහි පැවිදි දෙපාර්ශ්වම එකතු වෙලා අනවබෝධය නිසා. ප්‍රත්‍යක්ෂතාවයෙන් තොරව ධර්මය කියන දෙන නිසා ඒගොල්ලෝ යම් දුරකට අරගෙන යනවා. එතනින් එහාට ඒගොල්ලන්ට කියා දෙන්න විශ්වීය ගමන උගන්වන්න ඒගොල්ලන්ට තේරෙන්නේ. ඒක තමයි තියෙන தત્ත්වය. තේවෙන தત્ත්වයකටපත් වෙන්නේ නැතුව ඔබට හැකියාව තියෙනවා මේ විශ්වීය ධම නිර්වාණය කියන එක අඳුනගන්න. බැඳුණු නැති මනස නිර්වාණ. බැඳුණු නැති සිත. වචනය කියන එක කොච්චර හැඩ ගැස්සුවත් එහි අන්තගාමීත්වයක් තියෙනවා. ඔබයි දක්ෂ වෙන්න ඕන යන්තේ බිඳලා ධර්මයේ තේරුම් ගන්න. දැන් නොබැඳුණු සිත තර්කවාදීත්වයෙන් කතා කරන්න කොච්චරකට නැගී ඉඳලා අහන්න පුළුවන්. එතකොට සිත කියන්නේ ඒකාන්තයෙන් බැඳීම් සහිත දෙයක් නේද? කිව්වොත් එහෙම මොකද වෙන්නේ හැටි? අනිවාර්යෙන් එතන පටලැවිලිමක් නේ. ඇත්තනේ චිත්ත කියන එක නේද? චෛතසික කියන ඒවා බැඳීම් තුල හට ගන්නා වූ දේවල්. එතකොට බැඳීම් රහිත සිතක් තියනවාද? ඇත්ත කතාව මොකද? සිතක් ඇතර නෑ. චේතෝ විමුක්තියක් තියෙන. ඒ නිසා වචනය අන්තයකින් බැහැර විග්‍රහ කරන්න අමාරුයි. හේතුව කාලත්‍රය තුලයි භාෂාව නිපවෙදිලා නිෂ්පාදනය වෙලා තියෙන්නේ. කාලය තුලින් තමයි. කාලයෙන් තොර වචන නේ. සෑම විටකම ඔබ අන්තයකට දාන්න විතරයි මේ වචනයකට පුළුවන්. අන්තය නිදහස් කරන්න බෑ. ඒ නිසා දැන් ස්වාමින් වහන්සේගේ ඒ භාෂාව පිළිබඳව ඒ කියලා දුන්නු කාරණාත් හොඳින් මතක තියාගෙන අවදි කරගෙන මේ භාෂාව ඉක්ම වූ දහම බොහොම සංයමයෙන් හඳුනා ගන්නට ඕනේ. එවිට ඔබ මේ ධර්මයේ අහන්නේ රිද්මයකින්. යම් කිසි රටාවකින් හරියට අර ප්‍රේමවන්තයෝ දෙන්නේ ප්‍රේමවන්තයෝ නෙමෙයි ප්‍රේමවන්තියයි ප්‍රේමවන්තයෝ ඒගොල්ලෝ දෙන්නේ සංනිවේදනය කරගන්න තමන්ගේ ආදරය. ආදරය කළා තියෙනවනේ. කළා තරුණ කාලේ හරි කළා තියෙනවනම් ඒක මතක් කරගන්න. කොහොමද ඒ සංනිවේදනය කරගන්න? කිව්වම අරපැත්තෙන් කියලා. ඒ වගේ කියලා ඒව දැනෙන්නේ අමුතු විදියකට දැනෙනවා ඒවා. ඒ විදියට ඒගොල්ලෝ සාමාන්‍ය භාෂාව කතා කරන ලොකු දෙයක් සංනිවේදනය. ධර්ම සංනිවේදනෙත් ඒ වගේ. ප්‍රේමවන්තයෙක් සහ ප්‍රේමවන්තියක් තමන්ගේ ආදරය ඕමාරු කරගන්න විදිය කළා නැත්තම් දැන් හරි පටන් ගන්න. කල් තියෙනනේ නේද? මේ ඒක නිසා අන්න ඒ වගේ ධර්ම සංනිවේදනයක් තියෙනවා. ඒක හඳුනගන්නේ වචනේ නොවේ. වචනේ නොවේ හඳුනගන්නේ. වචනේ නොවේ හඳුනගන්නේ. ඒ නිසා මේ මිනිස්යර තියෙනවා අර ඒලියන්ස්ලර වගේම වචනේ අභිභවාගියපු සංනිවේදනයක් තියෙනවා. වචනේ අභිභවාගියපු සංනිවේදනයක් ඇති පුජ්‍යලයන්ට තමයි උග්ගටි තඥ පුජ්‍යලයෝ කියලා කියන්නේ. නැත්නම් වචනේට සාපේක්ෂිතව පමණක් හිතන අයට කියන්නේ ඕ පදපර්ම. එය රෝබෝ යන්ත්‍ර වගේ තමයි. දැන් පදපර්මේ ගුලිකොත් කොළු කොස් අරන් යන්නකො පොඩ්ඩක් කිව්වොත් මිනිහා කොස් අරන් යනවා. ඇවිල්ලා ඒ කොස් තියාගෙන ඉන්නවා. ටිකක් නුවණ තියෙන කෙනෙකුට කොස් අරන් ඉන්නවා කිව්වොත් ආ මෙතන වටපිට ආ මෙතන අතු ගන්න තමයි අඳුරු කොස් ඉන්න කිව්වේ කියලා. කොස් ගැලේ එයා පිරිසිදු කිරීමත් එතන සිද්ධ කරනවා. ඒසා උග්ගටි තඥ පුජ්‍යලේ ශිෂ්‍ය නුවණක් තියෙන පුජ්‍යලේ කුවේ යුතුමයි. ඒක නුවණ වඩන්න පුළුවන් වෙන තුනයි. නුවණ වඩන්න පුළුවන්. අපි සන්තෝෂ වෙනවා අපේ මේ ධර්මයේ ගොඩාක් දුරට දකින්නේ කැපවීමක් කරපු එහෙම නැත්නම් මේ සමාජ තලයේ ඊටාම නුවණ වැඩෙන යම් කාර්යයක යෙදිච්ච පිරිස. ගුරු වෘත්තිය වෙන්න පුළුවන්, නීතිඥ වෘත්තිය වෙන්න පුළුවන්, අධ්‍යාපන ශාස්ත්‍රයක වෙන්න පුළුවන්, ව්‍යාපාරික ශාස්ත්‍රයක වෙන්න පුළුවන්. සහතික වලින්ම නෙමෙයි, සහතික ඇතුව නැතුව යම්කිසි නුවණ මෙහෙයවා ජීවන රටාවක් අනුගමනය කරපු අය තමයි පින්නතුනේ මේ ධර්මයේ දකින්නේ. හේතුව නුවණ මෙහෙයවන ක්‍රමයම තමයි භාවිතා වෙන්නේ කියලා. හැබැයි මේ නුවණ කොච්චර මෙහෙවත් පින්නතුනේ යම් කිසි කෙනෙක් ධර්මයට තියෙන කැමැත්තට වැඩිය වෙන වෙන බාහිර දේවල් වලට කැමති වෙනවා නම් එයාට ධර්මයේ පිහිටන්නේ නැහැ. සුරා ලොල් බවක් කෙනෙක් නම් එයාට ධර්මයේ පිහිටන්නේ නැහැ. ස්ත්‍රී ලොල් කෙනෙක් නම් එයාට ධර්මයේ පිහිටන්නේ නැහැ. ඒෝ පරයා යන්න පුළුවන් මනසක් තියෙන්න ඕන. ඒ වගේම ඔය කෙල තොලු කියන වගේ කතාබහට දැඩිසේ කතාබහට අර්ථ ශූන්‍ය අර්ථවත් හැම දෙයක්ම කතා කරනකොටත් එයාට ධර්මයේ පිහිටන්නේ නැහැ. නුවණ තියන අය එහෙම කතා කරන්නේ. නුවණ තියෙන කෙනා අවශ්‍ය දේ කතා කරන්නේ නැත්නම් නිකන් ඉන්න. වාහනයක යනකොට නම් මම ඉස්සරහා ඉන්න ඩ්‍රයිවර්ට ඕනේ අයපා දෙකම කතා කරනවා. මොකද හේතුව? මේ මිනිහට ඩිංගෙයි කියලා. මේ පාරේ යන මිනිස්සෙක් ගැන හරි මොකක් හරි එකක් කතා කරන ගමේ හරි. එහෙමත් එන්න ඕන තැන් තියෙනවා. ඒ වාගේ. තනෝ ධම් කතාවක්ම කතා කරන්න පුළුවන් නේ. කතා අර්ථාන්විත දෙයක් කතා කරන්නම පුළුවන් ඒක. නමුත් එයාට ඒ ධර්මයේ හරියන්නේ නැත්නම් එයා අපේක්ෂා කරන දේක් කතා කරන්න වෙනවා. සතර අපායේ නිදහස්ද? කොබල නිදහසයි අත උස්සන්න බලන්න. එක්කෙනයි, දෙන්නයි, තුන් දෙනයි, හතර දෙනයි, හස් දෙනයි, හය දෙනයි, අත් දෙනයි, හත දෙනයි. ගොඩක් අය ඉන්නවා දැක්කනේ. අනිත් අයට දැනගන්න කිව්වේ. අනිත් අයට බැරි වුණා. ඒක ශක්තිය නෑ. මෙහෙම අත උස්සන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ ශක්තිය එන්න ලොකු බලයක් තමා තුළ තියෙන්න ඕන. මං සතර පහේ නිදහස් කියලා මටත් තිබුණා අපාය බය. ඉස්සර තිබුණා. ධර්මයේ දකින්න තුරුම තිබුණා. මේ පින්දහම් මනෝ එහෙමයි ඉතින්. සුගතියක යයි. ඒ උනාට ආයි අපායට ගිහිල්ලා වැටෙන්නට පුළුවන්කම තියෙනවා කියලා. හැබැයි අර පිටින් විහාර මන්දිරවල පෙන්වූ අපාය නෙමෙයි, වෙනම නිකන් අමුතු සිහි මැවෙන අපාය ස්වરૂපයක් තිබුණා. අපායක් වගේ ලක්ෂණයන් ගිනිගෙන දෙවෙන පිච්චෙන විශාල දෙයක්. අපාය ස්වરૂපේ පිච්චෙන එක අහන්න ඕනේ. මේ යව්වේ පය දෙකක් ඉඳලා බලන්න. මහණෙනි, ගල්කට අඟුරක් දැම්මහම පුළුන් කෑල්ලක් ගිනි මේ මේවකට ඇල්ලුවට වඩා වේගෙන් ගල් අඟුර ගල්කැටේ නැති වෙලා යනවා කියලා මේ කතා කරන්නේ. අර මේ පොළොව යට තියෙන ලෝදිය මහා ධාරාව පිළිබඳව ඒ ආශ්‍රිතව හටගන්න කායික දැවෙන ශරීරයක්. අර මේ විලාපේකුත් මේ වෙනකොට රෙකෝඩින් කරලා ඔන්න මේ අන්තර්ජාලයේ තියෙන sound of the hell කියලා මේ අපායේ නාදේ කියලා එහෙ තියෙන මර විලාපය. ලක්ෂයක් විතර එකට එකතු වෙලා මර විලාප දෙනවා. තේ අපාගාමි වෙන මනස අතහරින්න ඔබ ධර්මයේ එළඹ ගන්න. ඔබ ඔය අල්ලගෙන තියෙන කුඩා දෙයක් විශාල දෙයක් ධර්මයේ තියෙනවා. ඔබ කුඩා දෙය අතහරින්න විශාල දෙයක් ලබන. ඔබ යම් තැනක අල්ලගත්තොත් ඔබ ඒ දේම නැති වෙනවා. දැන් පීනන්න දන්නේ නැති අය, එහෙම නැත්නම් දියේ ගලුණාම මොකද ඒගොල්ලෝ කරන්නේ? බේරෙන්න කියන න්‍යායට සිහිය විකල් වෙලා එක පාරට මොකද කරන්නේ යන්නේ? යට වේවා, අත්තක් වේවා, ගලක් මුලක් වේවා මොකද කරන්නේ? තදින්ම අල්ල ගන්නවා. හැබැයි එයා ඒක කරන්නේ ජීවිතේ බේර ගන්න. නැවතු වෙන්නේ මොකද? අල්ල ගැනීම නිසා ඒක අල්ලගෙන මැරෙනවා. හැබැයි එයා අතහැරිනවා. පායනවා, උඩට එනවා. ඔය ඕනම ගඟක වේවා මේ පීනන්න දන්න කෙනෙක් දැනගෙන ගඟට ওই පැන්නට මැරෙන්නේ නැහැ. ඔය කොළුගඟට කරණම් ගහලා පයින්නෝ. ඒ මැරෙන්නේ නැහැ. අනවබෝධය තුළ ගැනීම තුළ තමයි දාස. එහෙමනම් ජීවිතේ බේරගන්න කියලා අල්ලගන්න දේ අනවබෝධය තුළ ජීවිතේ විනාශයට හේතු වෙලා තියෙනවා. අද මිනිස්සුන්ගෙන් ඇහුවොත් ඇයි ඔබ ඔච්චර දුක් විඳින්නේ? ඔවුන් කියන්නේ සැප විඳින්න. සැප විඳින්න මුදුමාකාර දුකක් විඳිනවා. එතකොට කවදද සැප විඳින්නේ? ඒක ප්‍රශ්නයක්. මේ දැන් සැප විඳින්න මේ බුදුදහම තනිකර පෙන්වතුනේ දුක අත්හැරලා සැප විඳින්න කියා දුන්නු ධර්මයක්. දැන් ඔන්න ඔකට මාත් එක්ක තරහ වෙනවද නැන්ද කට්ටිය තරහන මේ ආමතුරෝ නම් කෙලින්ම කාමසුඛල්ලිකාණ යෝගේ ආමතුරු කෙනේ බුද්ධාගම මෙහෙම කියලා තියෙනවද සැප විඳින්න කියලා තියෙනවද? ඈ සැප ප්‍රතික්ෂේප කරානේ. ලස්සන රූප ප්‍රතික්ෂේප කරා, ලස්සන ශබ්ද ප්‍රතික්ෂේප කරා. මොන බොරුවක්ද? ලස්සනම කුටියාව හස තිබුණේ දේවරම් මහ විහාරේ, මේලුහනාරාමේ, ඒ වගේ ස්ථානවල බොහොම ලස්සන ආරාම තිබුණා. ලස්සනම හඬ තිබුණේ කාටද? බුදුරජාණන් වහන්සේට. ලස්සනම හඬ තිබුණේ මේ ලස්සනම පරිසරයට ඇලුම් කරපු ලස්සනම දේවල් දිහා බලපු කෙනා තමයි බුදුහාමුදුරුවෝ. ලස්සනටම ඇඳළු වැළඳපු මේ ආර්ය ශ්‍රාවිකාවෝ හිටියා, ශ්‍රාවකයෝ හිටියා. මේ ලස්සනම පරිසරයක් ගොඩනගනෝ මිස ධර්මයේ මේ අර නිගණ්ඨ දහමක් හැදුවේ නෑ බුදුහාමුදුරුවෝ. දැන් අපේ යම් යම් සාමින් වහන්සේලා මේ නිගණ්ඨ ආගම අරගෙන මොකද කරන්නේ? අනිත් අයට නම් නිගණ්ඨ ආගම කියා දෙනවා. ඒ හාමුදුරුවෝ අස්සනට ඒ වට පිටාව හදා ගන්නවා. නේද? ඒකනේ කැත. ඒකනේ කැත. අනිත් අයටත් ඒ தත්වෙම කියා දීලා අනිත් අයත් එහෙම සුගත මුගත වෙන්න ඕන කියලා. එන්න ඕන කියලා හිතන එකනේ හොද. දැන් ඔය මරණය ගැන ඇට ගණන් කරන්න කියන කොහොම ළඟ පිළිකුල් කරලා එපා කරලා ඉඩකඩම් පවා තිත්ත කරලා සියල්ල අතහරින්න කියන හාමුදුරුවන් වහන්සේලා මම දැකලා තියෙන උන්වහන්සේලා පාවිච්චි කරන වාහනේ ලක්ෂ 300 වහයි 400යි. තමන් කොහෙද එච්චර ලොකු එකක් පාවිච්චි කරන්න එපා, මිනිස්සු ඉරිසියා කරනවා කියලා. එහෙමත් කිව්වා මම ඒ ස්වාමීන් වහන්සේලා මුණ ගැහුණා මෙච්චර ලොකු එකක් පාවිච්චි ගන්න බෑ ඉරිසියා කරනවා කියලා. දැන් මටත් පාවිච්චි ගන්න පුළුවන් එහෙම ලොකු එකක් නේද? දැන් නමුත් ඒක පාවිච්චි කරන්නේ මම. ඒ ගමනට අවශ්‍ය කරන ආකාරයේ පහසුකම් ටික සැකසෙනවා නම් එච්චරයි. ආයෙම දෙයක් වෙන්න ඕනේ නෑ. දැන් මම කියන්නේ එහෙම පාවිච්චි නොකරන්න කියලා. පාවිච්චි කරන්න ඕන. දැන් මාත් බැරි ගම නිසා ඉන්නව නිසා පාවිච්චි කරන්න ඕන. හැබැයි අනිත් අයටත් ඒ වගේම කියන්න ඕන. නේද? දැන් JVP සංකල්පෙත් ඒකනේ. මොකද්ද? මේ පෝසත්තු ධනවත්තු භංග වේවා. උන් භංග වෙලා බයිසිකලෙන් යන මට්ටමට එන්න ඕන. එහෙම නෙමෙයි ඔක අනිත් පැත්තට ගත්තනම් බයිසිකලෙන් යන මනුස්සයා අර ඉහළ තලයට එන්න ඕනේ කියන පසුබිමට ගත්තනන්නේ හොඳ ඕක. දුප්පත්තු භංග වේවා කියලා නේද? දුප්පත්තු නැති වෙලා පෝසත් වෙන්න ඕන නේද? මේකෙන් අර දිනු වෙන මිනිස්සයත් බයිසිකලේ යන මනුස්ස මට්ටමට ගන්න. ඒක නෙමෙයි ඕනේ. හැමෝම සුගිත මුදිතතාවයට දිනුවට පත් වීමයි වැදගත්. එනිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන සැප විඳින්න. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන සැප විඳින්න. නියම සැපේ හඳුන්වලා දුන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට ඒ නියම සැපය විඳින්න පුළුවන් ද ලංකාවට අමීර් ඛාන් සල්මන් ඛාන් ගෙනාවාම? එහෙම ඒක විඳින්න බෑ. නියම සැපේ තියෙනවද නයිට් ක්ලබ් එකේ? එතකොට සැප තියෙන්නේ කොහේද? ධර්මයේ, ධර්මශාලාවේ සැපේ තියෙන්නේ. ඉතින් මම සැප විඳින්නේ කිව්වම මට වෛර කරනවා. මොකද අර සැප දුක මාරු කරගෙන අර ගොල්ලෝ. ඒගොල්ලෝ හිතන්නේ සැප විඳින්න කිව්වම හා සැප තියෙන්නේ නයිට් ක්ලබ්. නෑ, අපිට හොඳටම පේනවා එතන නෙමෙයි සැප තියෙන්නේ ධර්මශාලාවේ. ඈ සැප තියෙන්නේ තණ්හාවේද? නෑ. තණ්හාවෙන් දුරු වෙන්නේ. සැප තියෙන්නේ වෛරයේද? වෛරයෙන් දුරු වෙන්නේ. සැප තියෙන්නේ තරංගේද? තරංගයෙන් නිදහස් වෙන්නේ. සැප තියෙන්නේ බාහිරවද? සැප තියෙන්නේ අධ්‍යාත්මයේ. ඉතින් සැප දුක මාරු කරගත්ත අයට සැප විඳින්න කියපු ගමන් හිතන්නේ අපිව ඔව් මේ වැරදි මඟක් කියන්නේ කියලා. නිවන් සැප, නිවුණු සැපය, නිරාමස සැපය, නිරාමස සතුට, අවේදීත සෝය. අවේදීත නම් ඒ සෝයක් වන්නේ කෙසේද? වේදනා නැති නිසාමයි සෝය. හිත පිච්චෙනවනේ පින්නතුන. හැම දෙයකින්ම හිත පිච්චෙනවා. හිත ගිනි ගන්නවා. හිත වේදනාවල් දෙනවා. ඒ වේදනා ගිනි දැවුම් ශෝක නැති වුණා මොන තරම් සෝයක්ද දැනේ. දිනතුනේ ඔය AC වාහනවල හැරෙ මේ දිගට දිගට යන අය යන්න ඕන ඔය කොළොන්නා පැත්තේ කොළඹ පැත්තේ හැරෙ මේ යම් යම් තැන්වල AC නැතුව එහෙන් දූවිල්ල මෙහෙන් රස්නේ අර පැත්තෙන් ගඳ ඔය තුනම එකතු වුණාම දැනෙන සුන්දරත්වය කොච්චරද කියලා කියන්න බලන්න. ඒ කියලා ඉවර කරන්නේ. ආන්න ඒ වගේ තමයි පින්නතුනේ ධර්මයට පිවිසිච්ච කෙනාට ටික කාලයක් යනකොට මං වගේ වෙන්නේ නැති අනිත් අයත් කියලා හිතුවට ඔය ධර්මයේ ඉන්න කට්ටිය ඒක දැන් ඉච්චට ගානක් නෑ දැන් ස්වභාවිකයි කියලා නිකන් හරි ගණන් හදලා බලන්න පුතඤ්ජන හිතක් විඳින වේදනාව මොකද මාත් ඒ වගේ ගඳක් තියෙනවයි කියලා දන්නේ මේ වාහනේ AC එක කැඩිලා ඒක හදන්න ගියා AC නැතුව වීදුරු අරගෙන එදා තමයි මම දැනගත්තේ කොළඹ මෙච්චර ගඳයි කියලා ඈ කොළොන්නාව පැත්තට එනකොට පුදුම ගඳක් තියෙන්නේ කියලා දැනගත්තේ එතකොට තමයි මොන දෙයියටවත් නාහේ ලෙන්සුවක් තියන්නේ නැතුව නයි යන්ට බෑ එතකොට තමයි තේරුනේ මේ නෙමෙයි ගඳ එකක්වත් අපිට තේරුන්නේ නැහනේ කලින් ඒ විවෘත වුණාම තමයි මේ පේන්නේ. ඒ වගේ පුතඥ හිත මොනතරම් දුක් විඳිනවද? මම දකින්නේ ඒවයි නිදහස් වෙච්ච ඒ හිත, වේදනාවෙන් නිදහස් වෙච්ච ඒ හිත යම් යම් පොඩි පොඩි දේ පීඩාවක් ලැබුවත් ඒ ලබන සැනසි ඒගොල්ලෝගේ වාදම දුක් රස අප්‍රමාණයි. විවාදම දුක් රස අප්‍රමාණයි. මාර්ගඵලලාභී දර්ශන අවබෝධයක් ලැබූ කෙනෙක් ඒක අපි නෙමෙයි කියන්නේ ඒක ඒ ඇත්තන්ගේම හදවත්වලට දැනෙනවද නැද්ද දැනෙනවා ආමුදුරනේ මං අපායට ගෙනියන්න බැරි කෙනෙක් අත්හරින්න ඉතිරි නැතිව හේතු නොදක්වා අත්හරින්න හේතු දක්වලා අත්හරින්න එපා හේතු ඉතුරු වෙනවා යන්නේ හේතුඵල හේතුඵල හේතුඵල න යන්නේ දිගටම නේ හේතුඵල හේතුඵල හේතුඵල යන්නේ දිගටම හේතු දක්වලා තැහැරියොත් හේතු ඉතුරු වෙනවා ඒකෙන් ආයි ඵලයක් හටගන්න හේතුඵල නිරෝධ හේතුඵල නිරෝධ හේතුඵල නිරෝධය මේ හේතුඵලය තුළ අපි හඳුනා ගන්න ඕන අපි හේතුඵල නිරෝධයක් ලබන්න ඕන කියන එක. හේතුයෙන් ඵලයක් හට ගන්නවා, ඒ ඵලයෙන් නැවත හේතු හට ගන්නවා කියන එක තේරුම් අරගෙන අන්න ඒ හේතුව දුරු කරන්න ඕන. එතකොට බුදුදහම කියන්නේ හේතුඵල ධහමක් නෙමේ හේතුඵල නිරෝධ ධහම. අරක වැරදි. කවුරුත් බෞද්ධය අපි හේතේරුම් අරගෙන ඉන්න විදිය හේතුඵල ධහ හේතුඵල ධහම තියෙන අර අනිකුත් ආගම් වලයි. වුණ සංසාරේ භවය ඔක්කොම හේතු ප්‍රත්‍යයෙන් අට ගන්න හේතුඵල ධහම. ඒක හේතුඵල නිරෝධය. ඉතින් හොඳින් සවන් දෙනවා නම් මේ ධර්මයේ රසය, මිහිර, ගුණය සහ ඒ ධර්මයේ ඇති විනය, කාරණේක ඇති විනවිද භාවයේ කෙලවරටම ගියොත් ඔබේ නුවණ හරියට ඔබ ධර්මය අවබෝධය කරගන්නවා. ඒක හරියට පෙන්නුතුනේ අඹගෙඩියක් ආමුදුරු නිරන්තරයෙන් පෙන්නන ඕගොල්ලෝ ඒ නුවණින් ඒකට පොළු පහරවල්, ගල් පහරවල් එල්ල කරනවා. දැන් අපි ගහක අඹගෙඩියක් පෙන්නල කාටත් කියනවා අර අඹගෙඩියට ගහන්න කියලා. කට්ටියම පොළු අරගෙන යනවා ගල් ගෙඩිය අරන් යනවා. පාසල් යන හැම කාලේ අධ්‍යක්ෂින් තියන අය ඇති. ඉතින් එක්කෙනෙකුට තමයි අරක කඩා ගන්න හැකියාව ලැබෙන්නේ. ඒ ලක්කගත හරියටම පහර එල්ල කරන කෙනාට පමණයි. ඒ වගේ මේ ධර්මයට හරියටම ඉලක්කගත නුවණ යොමු කරන කෙනා තමයි ධර්මයේ අර නුවණ උදා කරගන්නේ. ඒගොල්ලෝ තමයි කියන්නේ ඔන්න සායනාංක හරි මන්නන් නිදහස් වුණා. මන් නිදහස් වුණා මට සන්තෝෂයි. කාලයක් පුහුණු වීමක් කරන්නේ නැතුව, කාලයක් කැපවීමක් කරන්නේ නැතුව එකපාරට ඇවිල්ලා අහනවා අපේ මම මොකද්ද කරන්න ඕන නිවන් දකින්න කියලා අහනවා. ඒක හරියට අර විශේෂඥ වෛද්‍යවරු පිරිසක් ඉන්න තැනකට ඇවිල්ලා මේ කවුරුහරි වෙන වෘත්තියක ඉදිච්ච කෙනෙක් එකපාරටම වෛද්‍යවරුන්ගේ තියෙන ලස්සන සහ පහසා අනර්ගවත්වය දැකලා එකපාරට ආන මම වෛද්‍යවරයෙක් වෙන්න මොකද කරන්න ඕන කියලා. එතකොට යාට සනිකෝ කියන්න පුළුවන්ද කෝට් එකක් ඇඳගෙන නලාවක් දාගෙන ඉන්න කියලා? බෑ. එහෙනම් මේ අනිත් අය කෝට් ඇඳන් ඉන්නේ, ඒගොල්ලෝ කෝට් ඇඳගත්තේ අර ඕ ලෙවල් වල ඒ ලෙවල් වල ඉඳලම පුහුණු වෙලා ඇවිල්ලා. ඒ කාලේ ඉඳලම එතනට පුහුණු වුණා. පුහුණු වෙලා ඇවිල්ලා තමයි විශේෂඥ වෛද්‍ය උපාධියට ඒවත් කරලා ඒ කෝට් නලාවල් දාගෙන ඉන්නේ. ඒ නිසා අපිට ওই සෙනක උණුමිලිස් හදන්න බෑ, බඩ පිළිවෙල හදන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් මේ ධර්මත් එක්ක යම් කැපවීමක් කාලය තියෙන්න ඕනේ. ඉතින් සංසාරක පුරුද්දකුයි වේගවත් බවකුයි තිබුණොත් ඒක වේගෙන් ඔබට කැමැත්තකුයි දිනා ගන්නට හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඒ තරම්ම කාලයක් යනවායි කියන එක නෙමෙයි අදහස් වෙන්නේ. නමුත් යම්කිසි තමන්ගේ අධ්‍යාත්මය තුළ දැනුමක් පූර්ණත්වයකට පත්වීමක් සුදුසුකමක් සැකසෙන්නට ඕනේ. එහෙම නැතුව ඕනකම තිබුණට පමණින් කරගන්නටත් නෑ. බුද්ධාගමෙන් අහන්න ලැබෙයි කියලා හිතුණද මේ ආත්ම භාවයේදී අපිට මගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියන කාරණේවත් සමහර අයට එහෙම දෙයක්වත් අහන්නවත් ලැබෙන එක සිහිනයක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට අහන්න ලැබුණා ඒ මාර්ගඵල නොවන මාර්ගඵල වගේ ඒවා. ඒ කියන්නේ කවුරු හරි විසින් කියන මේ මාර්ගඵලය ලැබලා තියෙන කියලා. හැබැයි යාට දැනෙන්නේ නෑ. යාට දැනෙන්නේ සක්කාය දිට්ඨිය දුර වෙලා. යාට දැනෙන්නේ ධර්මයේ ගැන විචිකිච්ඡාව දුර වෙලා. යාට දැනෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගඵල ලාභීන් පිළිබඳව සැකය දුර වෙලා. යාට දැනෙන්නේ යාට සීලබ්බත පරාමාසය දුර වෙලා නෑ. මමත් යන වෙන කෙනෙක්ගේ දේශනයක් අමුතු දෙයක් කිව්වොත් මටත් යන්න පුළුවන්. ආරාධනයක් ලැබුණොත් සම්බන්ධයකට හරි යනවා. හැබැයි ගිහිල්ලා මම හොඳින්ම දන්නවා මට ගන්න දෙයක් අලුත් දෙයක් නැහැ. ඒ ගන්න දෙයක් තියෙනවා නම් ගන්න තමයි සූදානම් වෙලා යන්නේ. ඉතින් වෙන්නේ ප්‍රශ්නේ තමයි ගන්න දෙයක් නැතුව තමයි හැමදාම ඉන්නේ. මොකද මම අඩුවක් නැතුව ධර්මයේ දැකගුවව තව තවත් අපිට ප්‍රකට කරනවා. ඒ දේවල් ගැතෙක සමාන ධර්මයක් එමත් නැත්තම් ඊට වඩා අඩු ධර්මයක් තමයි තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ අපි ගත්ත දෘෂ්ටියම අල්ලන් ඉන්නවයි කියන එකක්. මොකුත් අල්ලගෙන නැහැ දෘෂ්ටිය. ඒ දෘෂ්ටි ගතයි ඉන්නෝනේ ආයි මොකුත් නැහැ. ඒ දෘෂ්ටියම ඉන්න වෙන දෘෂ්ටියක් අහන්නවත් කැමති නැහැ. අපි කැමති අහන්න ඇහුවට මේ ධර්ම ඉක්මවා යන දෙයක් කියන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ. ඒ හේතුව මේිට වඩා ඉක්මවා යන ධමයක් ලෝකේ නැති නිසා නේද? දැන් එවරස්ට් කන්ද මුදුනට නැගවපු මිනිස්සු එක්ක ලෝකේ කොහාට කොහේ හරි එක්කන් යනවා තව කන්දක් පෙන්නන්න. ඒක ඒ මිනිස්සුන්ට මොකද තේරෙන්නේ? කොයි කන්දට ගියත් තේරෙන්නේ මොකද? මං අර නැගපු කන්දට වඩා නම් මේ කන්ද පොඩි කන්දක්. එහෙමනම් ඉතින් ලොකු කන්ද කරන ඒ කන්දට මායි මාව එක්කන් යන්න ඕනේ. යන්නේ නිසා ධර්මයේ මේ තියෙන ඉහළම ධර්මය තේරුම් ගත්තහම දහම තේරුම් කරගත්ත අයට තියෙන්නේ සත්‍යවාදී හෝ අසත්‍යවාදී කියලා න්‍යායක් නැහැ. ස්ථානෝචිත පියවරින් පියවර විචක්ෂණශීලීව වචනය හසුරුවලා නුවණ හසුරුවලා ජයග්‍රහණය කරා කටයුතු කරා. මේ සමාජයේ සත්‍යයෙන් ජය ගන්න බෑ. බොරුවෙන් ජය ගන්නත් බෑ. බෝලේ එන්නේ කොහොමද? ඒ විදියට පෙරපාදයේ තියනවද, පසුපාදයේ තියනවද, මේ බෝලේ කොයි පැත්තට යන්න ගන්නවද කියලා තීරණය වෙන්නේ ඒෂණේ. වටිනාකම තියන්නේ හය පාරක් වදින්න, හතරේ පාරක් වදින්න ගහන එක තමයි. දෙයකට කියා න්‍යායක් දෙන්න බෑ. බෝලේ ඉන්නේ කොහොමද? ඒ විදිහටයි පාර දෙන්නේ. දැන් තමයි ලකුණු එකතු කරලා තියෙන්න ඕන. එච්චරයි. වැටවල් නැහැ. ඒකනේ ඔය පෙන්නලා තියෙන්නේ ඔය පංචායුධ කුමාරයාගේ කතාවන් වලින්. එහෙම මොකද්ද බුදුහාමුදුරුවෝ අපිට කියලා දුන්නේ? එන විදියට ගහපන් කොළුව එනේ කියලා. ඒක කියලාද නැහැ නැත්තම් පරාදයි මේ සමාජය තුළ. එහෙනම් එවිට ඒ කෙනා ජයග්‍රහී මුජලේ කරා ගමන් කරගෙන යන මොකද නුවණ තියෙනවනේ. දෘෂ්ටිගත වුණොත් බෑ යාට ඒ විදියට වැඩ කරා. අවිද්‍යාසහගත පුජ්‍යලය විශාල උපාය උපක්‍රමශීලී භාවයන් යොදවනවනම් අවිද්‍යාව ලෝකයේ ඒත්තු ගන්නවන්න. එතකොට විද්‍යාත්මකයි මොකද කරන්න ඕන? විද්‍යාත්මකයි ඒ වගේ දෙගුණ තුන් ගුණයක් හතර ගුණයක් යෙදුවත් කමක් නැහැ. ලෝකේ විද්‍යාව වෙනවා. අරගොල්ලෝ අවිද්‍යාව වෙනුවෙන් ප්‍රෝඩාව කරද්දී අපි විද්‍යාව වෙනුවෙන් උපාය මාර්ගික සම්‍යක් ප්‍රතිපදා අනුගමනය කරන්න ඕන. සත්‍යවාදී පුජ්‍යලය වැඩිපුර උපාය මාර්ගික වෙන්නේ. ඇත්ත කියන්නේ, බොරු කියන්නේ, බය වෙන්න වෙන ඕන දෙයක් කරන්න බය වෙන්න එපා. නැවත් කියන්නේ බොරු කියන්නේ, ඇත්ත කියන්නේ බිම වාඩි වෙන්න. ඕ බය වෙන්න අනිත් දේවල් ඕන දෙයක් කරන්න බය වෙන්න ඕනේ. ඒ දෙකට බය වෙන්න. ගොඩාක් පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. බිම වාඩි වුණොත් එහෙම දැන් වාහනේ පාරයන් යට කරගෙන යන්නේ ඉතින්. නිවාරෙන්නේපා. ඇත්ත කියන්න ගියාමත් හරි පරිස්සම් වෙන්න ඕන. බොරු කියනවට වඩා අපන්දයක් තමයි ඇත්ත කීමේ ප්‍රතිවිපාක සහ ඒ අපිට ලබා දෙන ධර්ම විපාක. ඒ දෙකට ගොඩක් බය වෙන්න ඕන කාරණා. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් බොරු කියන්නේ නැතුව ඇත්ත කියන්නේ නැතුව වාසය කරන්න. මුනි වතරක් ඉන්නනේ. බොරු කියන්නෙත් නැහැ, ඇත්ත කියන්නෙත් නැහැ. ඉතින් ඔය ඔක්කොම ජරමර වෙන නිසා මේ ධර්මයේ තේරුම් ගන්න මුනිවරු මොකද කරන්නේ? නගරය හැරදමා නගරේ හිටියත් පාඩුවේ වාසය කරන ජීවිතයක් බවට පත් වෙනවා. මොකද හේතුව? මේ සමාජයේ මිනිස්සුන්ගේ මනස් ව්‍යාකූල මනසක් බවට පත් වෙනවා නම් වෙව අවදීන් ඉන්න ඕන. සත්ත්ව සමාජයක සත්ත්ව වර්ගයක් සත්ත්ව වර්ගයකදී චරිතය එක හා සමාන. කාකන්ට කාක් ගති, නරින්ට නරි ගති, සිංහයන්ට සිංහ ගති, බල්ලන්ට බලු ගති, කුරුල්ලන්ට ගිරවුන්ට ඒ ගිරවුන්ගේ ඒ වර්ගයාගේ ගති තියෙනවා. මිනිස්සයන්ට එක ගතියක්ද තියෙන්නේ? නෑනේ. ඔය රිලා ගති තියෙනවා, බලු ගති තියෙනවා, වවුල් ගති තියෙනවා, සිංහ ගති තියෙනවා, හරක් ගති තියෙනවා, ඔක්කොම තියෙනවා. ඔය ඔක්කොම සත්තුන්ගේ නම් කියලා එක එක්කර මිනිස්සුන්ටම ආමන්ත්‍රණය කරන්න හේතුව ඒ මිනිස්සුන්ට සියලු දෙනාගේම ගති තියෙනවා. අර මනුස්සයා සිංහයා වගේ, අර මනුස්සයා නරියා වගේ, අර මනුස්සයා හරි හරකෙක් වගේ නේද? එහෙනම් අර මනුස්සයා කුකුලා වගේ කියලා කියනවා. එහෙනම් කිකිලි වගේ කියලා කියන්නේ. ඒ වගේ එක එක චරිත කියනවා. ඉතින් මනුස්සයන විවිධ ගති චරිත ස්වභාවයක් තියෙනවා. අර මනුස්සයා මනුස්සයෙක් වගේ කියන අවස්ථාවක් තියෙනවා. මේ මනුස්සයා දෙවියෙක් වගේ කියන අවස්ථාවක් තියෙනවා. මේ මනුස්සයා බ්‍රහ්මෙක් වගේ කියන අවස්ථා තියෙනවා. ඉතින් මේ චරිත තියෙනවා. ඉතින් මේ කිසිදු චරිතයකට පත් නොවන ගති විමුක්ත අවස්ථාවක් ඇති කර ගන්න කම්ම ඔය ගතියක තමන්ට සැරසෙන්න සැරිසරන්න වෙනවා. මේ මොහොතේ තමන් ජීවත් වෙන ගතිය මොකද්ද? මේ මොහොතේ තියෙන්නේ මට හරක් ගතියක්ද? ඈ නරි ගතියක්ද? රිලා ගතියක්ද? කාක් ගතියක්ද? දේව ගතියක්ද? මනුස්ස ගතියක්ද? යක්ෂ ගතියක්ද? තිරිසන් ගතියක්ද? බ්‍රහ්ම ගතියක්ද කියලා බලන්න. මනුස්ස කියන එකට මනසින් උසස් වූ කියන අර්ථයෙන් මනුස්ස කියලා කියනවා. මනස ශය කරගත්තාම දුරු කරගත්තාම මනුෂ්‍ය කියලා කියනවා. ඒ වගේම අර කිව්වා වගේ සියල්ල එකේ නියම විවිධ සියලු චරිත ඇති නිසා මනුස්ස කියලා කියනවා. එහෙම නැත්නම් මවාගත් කියන අර්ථයෙන් මනුෂ්‍ය කියලා කියනවා. ඒ වගේ ඉතින් ඒකට නිර්වචනයක් ලබා දෙනවා. අපි ඒක හැමදේම බාරගමු. මේ ප්‍රතික්ෂේප කරන්න බෑනේ. ඉතින් ඔතනින් එහාට හොයාගෙන ගියාම නියම தත්ත්වය තමයි මෙතන මිනිස්සේ නැහැ. නිර්වචනයක් නැහැ. මිනිස්සේ නැහැ, නිර්වචනයක් නැහැ. එතකොට මෙහා අපි ඔක්කොම දීපු ඒවා නිර්වචන. ඉතින් මේ නිර්වචනේ නිදහස් වීම සඳහා අපි උත්සාහවත් වෙන්න ඕන. සම විටම අපි නිර්වචනයක් තුල වාසය කරනන්නේ ක්‍රියාවෙන් නිදහස් වෙන්න බැරි කම තියෙනවා. පුජ්‍යලකෙන් නිදහස් වෙන්න බැරි කම තියෙනවා. ගලා යන්නට ඉඩ හරින්නේ නැති බවයි තියෙන්නේ. ගලා යන්නට ඉඩ හැරියොත් ඔබට බයයි ඔබව කොහේ යයිද කියලා. නෑ, මේ ස්වභාව ධර්මයේ විශ්වයෙන් එහාට ඔබ කවදාවත් විශ්වෙන්නේ නෑ. නෑ, විශ්වයෙන් එහාට ඔබ කවදාවත් විශ්වෙන්නේ නෑ. ඇයි එහෙම කියන්නේ? විශ්වයෙන් එහා කියලා එකක් නැති නිසා. විශ්වයෙන් එහා කියලා එකක් නෑ. එහා දෙන්නේ විශ්වය, මෙහා දෙන්නේ විශ්වය. විශ්වයෙන් එහාට ඒ නිසා ඔබ කවදාවත් විශ්වන්නේ නැහැ. ඔබට මේ අනන්ත විශ්වය අයිති. ඒ කියන්නේ දැනට අයිති බර්ජස් 50යි නම්, 60යි නම්, අක්කර 5ක් 6ක් නම් ඒක අතහරින්න. මහා පෘථිවි බෝලේ ඉරයි හඳයි නවග්‍රහ මණ්ඩලයේ අනිකුත් ගැලැක්සීස් ඔක්කොම ඔබට අයිති. හෝන තැනකට ගිහිල්ලා වාසය කරන්න. ඒ වර්චස් 10ක, වර්චස් 50ක, 100ක අයිතිවාසිකමක් කියාගෙන ඉන්නේ. ඒ නිසා අපි උත්සාහ කරලා බලන්න දැන් මේ විදිහට බණ කියනකොට තේරෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම තේරෙන්නේ නැහැ. මටත් තේරෙන්නේ නැහැ. මටත් හරියට හොඳටම තද වෙච්ච කතාවක් බණ. ඒ වුණාට ඒක ඒ තද වෙන එකත් එක්කම ආයෙදින් ධර්මයේ නියැලෙන මොකද හේතුව? අමාරු වුණත් දුෂ්කර වුණත් වෙන මාවතක් නැති නිසා මේකෙන්ම ඉතින් ගොඩ එන්නත් ඕන කියලා දත් මිටි කාගෙන ඉතින් මහන්සි වෙනවා. ඔළුව කඩාගෙන මහන්සි වෙනවා. මට මතක් වෙන මම හංසෙ වෙච්ච කාලේ මම කරපු දේවල්. රාත්‍රී 2ට 3ට නැගිට්ටාම මන ආවම හොඳට අවබෝධය වෙනවයි කියලා මට එක්කෙනෙක් කිව්වා. ඒතකොට මම හැමදාම වෙලා සරින් ටිකක් නිඳට ගිහිල්ලා රාත්‍රී 2ට හැරෙනවා. 2ට හැරලා 2ේ ඉඳලා 3 4 විතර වෙනකන් එක දිගට ධර්මය අහනවා, සම්මර්ෂණයේ දෙනවා. ඇත්ත වශයෙන්ම ඒක ඇත්ත. ඒකට හේතුව අපි වෙනත් වෙනත් සංඥාවල් වැඩි භාවිතා කරපු නැති කාලයක් නේ රාත්‍රී 2:00 ඉඳලා 4 විතර වෙනකම්. හැමදාම වගේ සාමාන්‍යයෙන් ඩේලි අපි නිදා ගන්නවා. නින්දර යනවා. ගොඩාක් කාලවලට අපේ ඔළුව පුරුදු වෙලා නැහැ ඒ වෙලාවට සංඥා පරිහරණය කරන්න. ඒ වෙලාවට ගොඩක් ලොකු මනසේ නිදහසක් තියෙනවා. අර රාත්‍රී අර මුර සේවාවල් වල යෙදුනේ නැති අයට අනිවාර්යෙන් තියෙනවා මේ මේක. ඒ ප්‍රයෝජනෙට එක ගත්තා අපි. ඒකනේ ඒ වගේ රාත්‍රී දෙක ගන්න. එහෙනම් ඔන්න රාවණ අහන්න පටන් ගන්න දැන්. තේරෙනානේ? ඒ වටිනාකම කියන්නේ ඒක තමයි. රාත්‍රියේ තියෙන නිහඬ මනසක්. ඇත්තෙන්ම මමත් කළා ඒක. ඊට පස්සේ ඒ තේරුන්නේ නැහැ මට නම්. අරන් තේරුන්නේ නැහැ. ඉතින් එනිසා නමුත් ඒ ප්‍රයත්නයේ දුනා එක එක්කෙනාට ඒක ලිහෙන තැනක් තියෙනවා. කොයි බහරි තැනකද ඒක ලිහෙනවා තමයි ගැටලුව. තොර මොකද්ද ඒ ලිහෙන්නේ? බැඳගෙන ඉන්න දේ, අල්ලගෙන ඉන්න දේ, පාදානය කරගෙන ඉන්න දේ තමයි ලිහන්න ඕන. ධර්මයවත් ගන්න එපා. මේ සමහර අය මම දැකලා තියෙනවා ධර්මය අවබෝධය වුණාට පස්සේ හරි එයා ධර්මය දැඩි කොට ගත්තොත් එහෙම එයාට හරියට ධර්මය කියන්න බැරි වෙනවා. මොකද මේ ධර්මය අපි සැරින් කිව්වොත් එහෙම හරි තැබිලි ගන්නවා නේද? දැන් ඔය හාමුදුරුවෝත් ඉන්නවා යම් යම් අය ඇති යම කාරණයක් මොනවා හරි දැනගන්නවා හරි සැරින් කිව්වොත් ඒක පිළිගන්නේ නැහැ. ඒක ධර්මයේ වුණත් ඒක සැරින් ගන්න හොඳ නැහැ. සැහැල්ලුවෙන් ගන්න ඕන. එතකොට තමයි ඒක ගලාගෙන යන මෘදු විදියට තවත් කෙනෙක්ගේ අවබෝධය පිණිස ගලා. එහෙම නැතුව අපි මොනවා හරි බණක් කියලා යම් කිසි පරාසයක් උගන්වලා වැඩක් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය කරන්නේ අවබෝධයෙන් අවබෝධය පිණිස. දැනුමින් දැනුම පිණිස නොවේ. එනිසා දැනුම දෙන්න නම් මම ගෙනල්ලා මේ ප්‍රොජෙක්ටර් තියෙනවා ගැව්වා. ගණන් ඉලක්කම් සහිතව මෙතන ලැප්ටොප් එකක් ගහගත්ත දුන්න දඩබිඩි ගාලා ඔක්කොම ගණන් ඉලක්කම්. කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් දේශනා අතරම තව දේශනයක් බවට පත් වෙයි. ඔබ ගොඩක් ගණන් කිලක්කන් ටිකක් ඉගෙනගෙන සහ කරුණු ටිකක් ඉගෙනගෙන පද ටිකක් සහ ඒවට නිර්වචන ටිකක් ඉගෙනගෙන යාවේ. එච්චරයි. එහෙම එකක් නැහැ මෙතන. මෙතන දැනුම ලබා දෙන්න ගන්න පිසිකෙනෙක් එන්නට එපා. මොකද මම දැනුම දෙන්නේ නැහැ. මොකද දැනුම වැඩක් වෙන්නේ නැහැ. දැනුම ඔබට ඇති වෙන්නට ලැබපු අය ඒ වගේම ඕනෑ තරම් පහසුකම් දැනුම ලබා ගන්න නම් තියෙන අය නේද? පුස්තකාල තියෙනවා, පොතපත තියෙනවා, අන්තර්ජාලය තියෙනවා. ඕන තරම් ධර්මයේ පිළිබඳව දැනුම රැස් කරන්න පුළුවන්. ඔබට දුර්ලභ දේ මොකද්ද? අවබෝධයේ පිණිස පවතින ධර්මය. අවබෝධයේ පිණිස පවතින ධර්මය දුර්ලභ. දැන් මෙහෙම කල්පනා කරගෙන යනකොට අර මුලින් කතාවට ආපු කතාව තමයි තේරෙන්නේ නැතිකම, තරහ යනවා, අවබෝධ වෙන්නේ නැතිකම මොකද කියන ගැටලුව. ඒ කාලෙත් බුදුහාමුදුරන් කාලේ ඉන්න සාමීනි ඔය කියන විදිහට මට තේරෙන්නේ නැහැ. තේරෙන විදිහට කියන්න බැරිද ඔක? පුළුවන්. හැබැයි ඔබ තේරුම් ගන්න ඕනේ ඒක. කොච්චර ලේසියෙන් කියලා තියනවද? රහතන් වහන්සේලා කොහෙද වැඩ ඉන්නේ කියලා අහුවම ළඟ පහන් නිවල පෙළුවාන්නේ එහෙ තමයි වැඩ ඉන්නේ කියලා. තේරුම් ගන්න ඕනේ කොබී වැඩක්. එක කුමාරයෙක් අහුවම කොහොමද බුදුරජාණන් වහන්සේ මේ නිවන කොහෙද තියෙන්නේ කියලා අහුවම කුමාරය සතර මහා ධාතුන් යම් තැනක නොපිහිටයිද එහි නිවන ඇත කියලා කිව්වා. එහි නිවන ඇත කියලා කිව්වා. ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. එච්චරයි. ඊට පස්සේ අවසානයේ සුභද්‍ර ආවහම මොකද කියන අවසානේ? එයාට කියලා දෙනවා මේ අහසේ පිය සටහන් නැත. ශ්‍රවණියෝ බාහිරේ නැත කියලා. ඒක සුභද්‍රට නේද කිව්වේ අවසානයේ? අහසේ පිය සටහන් නැත. ඒ වගේම ශ්‍රමණයෝ ඕ බාහිරේ නැත. එහෙම නැත්නම් සටහන් තුල නැත. ශ්‍රමණයන් ළඟ සටහනක් නැත. ශ්‍රමණයා යන තැන සටහනක්, සංඥාවක්, රූපයක්, සංකාරයක්, විඥානයක්, වේදනාවක්, ඔය කියන පංච උපාදානස්කන්ධේ එකක් පිටන්නේ නැහැ. පිය සටහන් කියන්නේ ඒවා. මොනවද පිය සටහන් කියන්නේ? යම් කිසි සලකුණක්. පිය සටහන කියන්නේ සලකුණක්, සංඥාවක්. හරි ගැඹුරු විදියටනේ තියන්නේ. ඒවා හරි මේ දාර්ශනිකයන්ගේ කතා බහක්නේ. ඉෂාරදයන්ගේ කතා බහ. එතකොට පොඩි පොඩි දේවල්, පොඩි කාරණු කතා කරන්නේ. ඔව්, අපි චින්තාමය ප්‍රඥාව ගොඩනගින්නේ අනිවාර්යෙන් සිතලා කටයුතු කරන්නේ කිරීම සඳහා වැඩ කරන්නේ ගැනවීම තුළ තමයි. ඒක ලබා නොදීම තමයි අපි අපි දැන් වචනයෙන් කතා කරන්නේ කනට. නමුත් ආදර්ශය සහ අවබෝධය ලබා ගැනීම සඳහා පරිසරය ඇති කළාම ඒ තුලින් අපි කතා කරන්නේ හදවතට. එහෙම නැත්නම් ආත්මයට. අපිට අවශ්‍යයි ආත්මයට කතා කරන්න. කන් වලට කතා කරන්න නෙමෙයි, ආත්මයට ආමන්ත්‍රණය කරන්න. ඔබගේ මේ ධර්මය ඔබගේ ආත්මයට දැනෙන්න ඕන. කයට නොවේ, ආත්මයට දැනෙන්න. මම දන්නේ ආත්මය කියලා මම වචනයක් පාවිච්චි කරනවා. වෙන කරන්තයක් නැහැ. දැන් ආත්මය කියලා එකක් අගන් තියෙනවනේ නේ. අන්න එතෙන්ද දැනෙන්න ඕන. තමන්ගේ හදවතට දැනෙන්න ඕන, මොළේට දැනෙන්න ඕන එක දැනෙන්න. ඒකට අපි කියමු ආත්මය කියන වචනේ පාවිච්චි කරනවා. ආත්මයට දැනෙන්න ඕන. අනිවාර්යෙන් කන කියලා කියන්නේ අම්මා ආකාරයක උපකාරක එක ධර්මයක් තමයි. නමුත් කොහොමත් එයින් ඇතිවෙන දෝංකාරය තුළින් මොළය සම්මර්ෂණය වේගින් ක්‍රියාත්මක වෙන සුනාත, ධාරේත, චරාත ධර්මය කියන තැනට එන්නවා. ඒකට ධර්මය කියන එක හොඳින් අහනවා, හොඳින් දරා ගන්නවා, විමසනවා. වේගින් මේ කරුණු සියල්ල සිද්ධ වෙනවා. ඇයි මේ කරුණු සියල්ල සිද්ධ කරන්නේ? අපේ දුක දුරු කරගන්න. දුක දුරු කරගන්න. වැරදි තැනක සාදා ගන්නා ලද වැරදි දෘෂ්ටියක්, වැරදි මතයක් දුරු කරගන්න. ආත්ම දෘෂ්ටිය කියන එක මනෝ සංචේතන ආහාර අරගෙන සක්කාය දිට්ඨිය කියන එක, මායя කියන එක ඔබ තුල ජීවත් වෙනවා. මොකද එයාගේ ආහාරය චේතනා ආහාරය. චේතනාව අපි හැම මොහොතකම චේතනාවකට වැටෙනවනම්, හිතනවනම් සිතුවිලි එහෙම නෙමෙයි ඔය චේතනා කියලා කියන්නේ. මතක තියාගන්න. නැත්නම් අපි හිතන්න නැතුව ඉන්න පුරුදු වෙයි. හිතන්න නැතුව ඉන්න කියලා කතාව මම උගන්වලා නැහැ. සිතුවිලි යටපත් කරගෙන ඉන්න, හිතන්න නැතුව ඉන්න කියලා. හිතන්න ඕන තරම් ඉතිපත් නැහැ. හිතන්න නැතුව ධර්ම අවබෝධය කරගන්නත් බැහැ. ධර්ම අවබෝධය වෙච්ච අයටත් හිතන්න ඕන දේ ඕන තරම් හිතන්න. කාගෙන් තහනමද? ඔව්, හිතන්න ඕන නම් හිතන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. චේතනාව කියන්නේ ඒක නෙමෙයි. චේතනාව කියන්නේ ඊට ගැඹුරින් පවතින යමක්. උපාදානය කරගත්ත, අල්ලාගත්ත ස්වභාවයේ ලෝභ, ద్వේෂ, මෝහ ලක්ෂණ උපදවන ලක්ෂණය, ගුණය පංච උපාදානස්කන්ධේ වේදනාත්මක පිහිටවා ගන්නා වූ ස්වરૂපය. දැන් බලන තමන්ගේ නෝන දිහා ස්වාමියා විසින් තමන්ගේ නෝන දිහා බලන විදිය බලන්න. ඒක යාගේ චේතනාව. ඊට පස්සේ ඒ දැනත්තියගේ සහෝදරිය සහෝදරයා නේද? ඒ තැනැත්තිය දිහා බලන විදිය ඒ යාගේ චේතනා ස්වરૂපය. ඊළඟට ඒ තැනැත්තියගේ තාත්තා බලන විදිය චේතනා ස්වરૂපය. ඉතින් පන්තියේ යාළුවෝ එහෙලියෝ බලන විදිය ඒ යාගේ චේතනා ස්වરૂපය. ස්වාමීන් වහන්සේ කෙනෙක් ගුරුවරේ ශාස්ත්‍රවරේ බලන ස්වરૂපය අන්න ඒකයි චේතනා ස්වરૂපය කියන්නේ. අන්න ඒකට එහෙම නැතුව දෙයකට නෙමෙයි මට ඒක කියා කියලා දෙන්න. මම උදාහරණයක් ගත්තේ ළඟම තියෙන දේනේ ගන්න ඕන. ළඟම තියෙන දේ ගත්තේ ඒකෙන් පුළුල්ව තේරුම් ගන්න. චේතනාව කියන්නේ මෙන්න මේ වගේ ස්වરૂප ලක්ෂණ තියෙන එකක්. දැන් මම මේ මොන පොත බලලද කියන්නේ? මම පොත් බලලා බලන කියන කෙනෙක් නෙමෙයි. මම ජීවිත පොත බලලා, හිත බලලා, හිතේ ස්වરૂපය බලලා, හිතේ ප්‍රත්‍යක්ෂතාවය බලාගෙන ධර්මය කියන කෙනෙක්. පොත්වල තියෙන දේවල් ඉතින් පොත්වලටම හරියි. පොත්වල තියෙන දේවල් විභාගවලටම හරියි. එච්චරයි. අහයි ප්‍රායෝගික දෙයක් නෑ ඒක. එනිසා ඒවා පොත්වලින් පොත්වලටම තමයි. මේක මෙහෙම නෙවෙයි, මේක හිතෙන් හිතට. ඔව්. චේතනා අනිවාර්යෙන් කර්මයත් එක්ක බැඳිලා. කර්මය කොතනද? චේතනාව එතන. චේතනාව කොතනද? කර්මය එතන. කර්මයෙන් බැහැර වෙන චේතනාවෙන් බැහැර වෙනවා. චේතනාවෙන් බැහැර වෙනකොට කර්මයෙන් බැහැර වෙනවා. කර්මය කියන්නේ ක්‍රියාවලිය. ක්‍රියාවලියට කියන්නේ එක ඊළඟට ඒ ක්‍රියාවලිය බෙදෙනවා කුසල අකුසල කියලා. ඒ අකුසල ඊළඟට තව කොච්චර බෙදෙනවද? 1500යි 2000යි 3000යි ලක්ෂ ගණනකට බෙදන්නත් පුළුවන් මේක. අවධර්මයේ ඔබ දාගෙන බෙදාගෙන යන්නේ ඊට පස්සේ. එතන දැන් එතකොට එහෙම එහෙම මේ පුතඥ හිතේ ඇති වෙන ලක්ෂණ ප්‍රභේදන කර කර ඉන්න නෙමෙයි අපි උත්සාහ කරන්න ඕන මෙතනින් නිදහස් වෙන්න. ඉතින් අපි ආහාර සපයන එක නතර කළොත් එහෙම, දුරු කළොත් එහෙම අවබෝධයෙන් එයාට මෙතන පවතින්න බෑ. ආහාර සැපෙන රූප උපාදාන කරද්දී, වේදනා උපාදාන කරද්දී, සංඥා උපාදාන කරද්දී, සංකාර උපාදාන කරද්දී, විඥාන උපාදාන කරන හැම මොහොතකම එයාට ගන්නට ආහාර පොදි අතින්ට යනවා. එයා කූඩෙල්ලා වගේ අරක බීලා කාලා ජීවත් වෙනවා. එතකොට මේ සංකා මේ මේ මේ පංච උපාදානස්කන්ධේ දුක් රැස් වෙන මායයට ජීවත් වෙන්න පරිසරය ඔබ හදලා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මෙතෙන්ට වඩින්නේ නැහැ. මොකද මායя ඉන්න තැනට බුදුහාමුදුරුවෝ එන්නේ නැහැ. අපේ හිතේ අපි මායя අස්කරන සැනින් බුදුහාමුදුරුවෝ එතෙන්ට වඩිනවා. පංච උපාදානස්කන්ධේ හෙවත් මමත්වය, මම සක්කාය දිට්ඨිය කියන මාර දෘෂ්ටිය ඉවත් කරන සැනින්ම ධර්ම රත්නය එතෙන්ට, බුද්ධ රත්නය වඩිනවා. ඉබේම තමන් සංඝ රත්නය බවට පත් වෙනවා. ගිහි ඇඳුම නැන් හිටියත් සංඝ රත්නය බවට පත් වෙනවා. මම දන්නේ නැහැ හරිද වැරදිද කියලා. බුද්ධ කාලේ නම් එහෙමයි. අර ධාරු චීවර හාමුදුරුවෝ සංඝ රත්නය බවට පත් වෙනවා. මේ කාලේදී සංඝ රත්නය කියලා සලකන්නේ අර විදියට වුණාට ධර්ම අවබෝධයේ එකම මන් දකින්නේ සංඝ රත්නය කියලා. ඒ ධර්ම අවබෝධය වෙච්ච කෙනෙකුට උනත් ඒ දාහනයක් දුන්නාම ඒ සංඝ රත්නයට දන් දුන්නා වගේ පිනක් සිද්ධ වෙනවා. පුතඥ අය 100කට දෙනවට වැඩියි. සිගුරු දරාගෙන අමුමම පුතඥ භාවයකින් වාසය කරන 100කටත් දෙනවට වැඩිය පිසිද දෙනවා. ගිහි ඇඳුමක් ඇඳගෙන හිටියත් මාර්ගඵලලාභියෙකුට ඕ දානයක් පරිත්‍යාග හිම කරොත් ඔන්න හම්බේ දානය. මොදි අන්නේ ඒක මහා ආනිසංසයක් තියෙනවා, මහා පිනක් තියෙනවා. මම දැන් සමහර අය මට මේ දොස් කියනවත් එක්ක හාමුදුරුවෝ මේ දාහණය පිළිබඳව එහෙම ආනිසංශ ඒවා කියන්නේ නැහැ නේ ඔබ වහන්සේ කියන්නේම නැහැ නේ. එහෙම කියලා වැඩක් නැහැ. වෙන තැන්වල නම් මේක කියනවා කියන්නේ ලස්සනට කියනවා සාහනේ. කියනකොට තමයි හම් වෙන්නේ කියනවා. නැත්තම් හම්බෙන්නේ නැහැ කියලා මේගොල්ලන්ට ආනිසංශ කියන්න කෙනෙක් නැහැ නේ කියලා. නෑ මං කෝ ඒකෙම ආනිසංශයක් කියන්න අවශ්‍ය නැහැ. බුද්ධ රජාණන් වහන්සේලාගේ එහෙම ක්‍රමයක් නැහැ. මේ ආහාරය වරුණා කළා, වස්තු සම්පත් වල මේ වගේ වරුණා කළා, ඒ නිසා ඒගොල්ලොංගව ඒව සම්පත් ලබා ගැනීමේ අදහසින් ඒව වරුණා කරමින් ලබන ක්‍රමවේදයක් ශාසන ක්‍රමවේදී තිබුණේ නැහැ. ශාසන ධර්මයේ දුන්නා. ඒ ධර්මයේ තුල අවදි වෙච්ච පිරිස ශාසන අඩුපාඩුකම් මොනෝද කියලා තේරුම් අරගෙන ඒවකට ඒ දේවල් සිද්ධ කළා. එපමණයි. එහෙම නැතුව වෙන කාර්යයක් සිද්ධ විය යුතු නැහැ. පන්සලක් කියන එක සම්පූර්ණ වෙන්නේ විහාර මන්දිරයේ චෛත්‍යයයි බොමලුවයි තිබ්බම නෙමෙයි. මිනිස්සයා සම්පූර්ණ වුණොත් පමණයි. ස්වාමීන් වහන්සේ අවබෝධයටපත් වෙනවා නම්, දායකයෝ අවබෝධයටපත් වෙනවා නම් එතන තමයි පන්සල සම්පූර්ණ වෙන්නේ. මෙතෙක් වෙලා දේශනා කරපු සියලුම වචන පැත්තකට දාලා ඒ සියලුම දේශනාවන් තුළ වචනවලින් තොරව ඔබට හැඟුණු දේ, දැනුණු දේ මොකක්ද කියලා මොහොතක් බලන්න. වචන සියල්ලම පසකට දාලා ඒ වචනවලින් තොරව ඔබේ ජීවිතේට ලංවුණු ඉච්ච හැඟිච්ච දැනිච්ච මොනවා හරි දෙයක් තියෙනවද බලන්න. අන්න එහෙම දෙයක් තියෙනවා නම් අන්න ඒක තමයි ධර්මය කියලා කියන්නේ. ඒක තමයි දහම් කුසලය කියලා කියන්නේ. ඒක තමයි ධර්ම අවබෝධයට උපකාරක වෙන ශක්ති ස්වභාවය. ලෝකෝත්තර කුසල් කියන්නේ ඒකට. ඒකයි ඕක ওই විදිහට කවුරුත් කියලා දීලා නැතු නැතේ. හැබැයි ඔබ උන්න හඳුන ගන්න ක්‍රමය ඔබට කියලා දුන්නා ලෝකෝත්තර කුසල් කියන්නේ මොනවද කියන එක. ඉතින් ඊටාම සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන් එක්කෙනෙකුට රැස් වෙන්නේ නැත්ේ, තව එක්කෙනෙකුට විශාල ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒ ඒය වැඩිවීමෙන් තමයි කුසලස්ස උපසම්පදා බවට පත් වෙන්නේ. ඒ තුල ඔබට හොඳට තේරෙයි ලෝභ, ද්වේෂ, මෝහ, මාන, උද්ධච්ච කියන්නේ මොකක්වත් කෙලෙස් නැති වගේ. ඒ ඒයයි ඔබ එකතු කරගත යුතු කුසලයේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් යෝනි මාෂෝ මනසිකාරයේදීමින් ධම්මානු ධම්ම ප්‍රතිපත්ති වල යෙදීමින් ඔබට අවබෝධ කර ගන්නට හැකියාව ලැබෙනවා. ඒක අවබෝධ කරගෙන ඔබට පුළුවන් රසාව කරන්න පුළුවන්, කසාදයක් බඳින්න පුළුවන්, ධර්මවලු හදන්න පුළුවන්, වෙනතර වඩා බොහොම අවබෝධයෙන් ලස්සනට ජීවත් වෙන්නත් පුළුවන්. සමස්ත ලෝකය අවබෝධ කරගෙන වාසය කරන පරිබෝධනාසගානතුරු සහිතයි ප්‍රවේතමෙන් පරිහරණය කරන්නේ. නැත්තම් වහා ඇවිලෙන සුළුයි. අර ගහලා තියෙන අර තෙල් ටැංකිය වහා ඇවිලෙන සුළුයි. මම දකින හැම මිනිස්සෙක්ගේම කොන්දේ වට පේනවා. ආලා තියෙන හැරෙන යනකොට දකින්න වහා ඇවිලෙන සුළු. ආයි වෙන මනුෂ්‍ය ආශ්‍රයට වෙන වදනක් ඕන නැවෙ ඇති. නේද? මහත්ය දිහා වුණත් බලාගෙන ඉනකොට වහා ඇවිලෙන සුළුයි. නෝන වුණත් එනකොට දඩි විදි ගන්න වහා ඇවිලෙන සුළුයි. සේෆ්ටි නේද? එනා හැම දෙනාට තෙරුවන් සරණයි.